2013 වසරේ 10 මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන. පින්නතුනේ පින්නතුන්ට දේශනා කරන්න, කියන්න, කියා දෙන්න, උගන්වන්න මා ළඟ විෂයක් හෝ දැනුමක් හෝ ධර්මයක් හෝ කිසිවක් නැහැ. ඒ නිසා එහෙම දැනුමක් ලබා දෙන්න, විෂයක් උගන්වන්න බලාපොරොත්තුකුත් නැහැ, උත්සාහයකුත් නැහැ, අපි උගන්වන්නෙත් නැහැ. ඔබේ යම් යම් දැනුම, ඔබේ යම් යම් මානසිකාරයන් ඔබටම ගැටලුවක් වී ඇති නිසා ඒ තත්වය निराකරණය කරගන්න, පැහැදිලි කරගන්න කොහොමද කියන කාරණේ කියලා දෙන්නේ. නිසා ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ස්වාමින් වහන්සේගේ හඬට අහුම්කම් දීම නොවේ, තමන්ගේ සිත දෙස බැලීම. තමන්ගේ සිත පවිත්‍ර කර ගැනීම. එය තමයි ධර්ම අවබෝධය කියන්නේ. එය තමයි ධර්මයේ ප්‍රතිපත්ති කියලා කියන්නේ. එහෙම නැතුව මේ දේශනාවන් වල කිසිම විෂයක් නැහැ. සියලු දෙනාටම සිදු වෙලා තියෙන දේ තමයි තමන්ගේ සිතේ අතරමං වෙලා ඒක මහා සාගරේ අතරමං වුණා වගේ ලොකු අතරමං වීමක්. සිත තුළ අතරමං වීමක්. ඒ අතරමං වීමෙන් නිදහස් වෙන්නයි අනුශාසනය. මේ කියවෙන හැම වචනයක්ම ඒකට උපකාරක වෙනවා. ඍජුව, වක්‍රව මේ මොහොතට හෝ පසුව. වර්තමානයේ කියන එක හඳුනගන්න බැරි අනාගත අතීත කියලා මහා මල්ලක් හදාගෙන තිනෝ. ඒ අතීතය හා අනාගතය බොහොම සෞම්‍ය ලෙස පරිහරණය කරන මොහොත වර්තමානය කිව්වත් ඔවුන් ජීවත් වෙන්නේ වර්තමානයේ නොවේ, සෑම විටම අතීතයේ සහ අනාගතයේ. මතකය තුල හැම මොහොතකම මතකය විශ්වාස කරනෝ, මතකය තුල ජීවත් වෙනෝ. මතකය කියලා කියන්නේ තමන්ගේ කල්පනාව, තමන්ගේ ආකල්පය, තමන්ගේ අදහස. ඒ මතකයන් ඔස්සේම හැමදේම මිනුම් කරනවා, සොයා බලනවා, ජීවත් වෙනවා, දුක් වෙනවා, සතුටු වෙනවා. හැම දෙයක්ම ඒ මතකයේ ඔස්සේ සිදු කර ගන්නවා. තමා පිළිබඳව, අනුන් පිළිබඳව, ලෝකයේ පිළිබඳව සංකල්පනාව ඇති කර ගන්නවා. ඒ අතහරින්න බැරි හේතුවක් තියෙනවා. ඒ අතීතය සහ අනාගතය අතහරින්න බැරි හේතුවක් තියෙනවා. මේ මම විඳිනවා, මේ මගේ ආත්මයයි කියලා ඒ අතීතය පාදාන කරගෙන ඉන්න නිසා. මේ දුක මගේ දුකයි කියලා උපාදානය කරගෙන ඉන්න නිසා දුක අතහරින්න බෑ. මේ හිතේ සතුට මගේ සතුටයි කියලා උපාදාන කරගෙන ඉන්න නිසා ඒක අතහරින්න බෑ. මේක කොච්චර දුක් වුණත් මේ මගේ ආත්මයයි කියලා මේක ග්‍රහණය කරනවා. අර කූඩැල්ලෙක් කොච්චර හරි මඩවලටම පනින්න හුරු වුණාම යා කැමැතිම මඩවලක ජීවත් වෙන්න, වතුරක ජීවත් වෙන්න. ඒ වගේ තමයි සිතත් මොනතරම් දුකක්, මොනතරම් පීඩාවක්, මොනතරම් දෙයක් තිබ්බත් මේ මමනේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මම සුවපත් වෙන්න ඕන කියලා ඉතින් මම සුවපත් වෙන්න හදනවා. මම කවදාවත් සුවපත් වෙන්නේ නැති එකක්. ඒකට හේතුව මම කියලා කියන්නේම දුක තුල පිහිටි දෙයක්. දුක තුල පිහිටි දෙයක් තමයි මමත්වය කියන්නේ. ලෝකය කොහේද පිහිටා තියෙන්නේ කියලා හුවම කිව්වා දුක මතේ කිව්වා. ඒතෙන්දි මේ ලෝකය කියලා කතා කරේ මොකක්ද? මනස. ඔබේ ලෝකය පිහිටා තියෙන්නේ මමත්වය මත. ඒක තමයි දුක මත පිහිටා තියෙනවා කියන්නේ. ඒ දුක මත පිහිටා තිබුණත් ඒ තුලින් ගැලවෙන ඥානණය පහළ වෙන්නේ නැති එක තමයි ගැටලුව. ඒද ගැලවෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේ හරියට අනුගමනය කරන්න ඕන. උපායක් තියෙනවා. ඒ උපාය නැතුව ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. කොහොමද ඒ උපාය, කොහොමද ඒ ගැලවීම සිද්ධ කරගන්නේ? ඒ ගැලවීම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ මනසට හොරෙන්. ඒක මනසට අවධානය යොමු නොවන විදියට තමයි ඒ උපාය සිද්ධ කරන්න ඕන. මනට හොරෙන්. ඔබ අහලා ඇති පොඩි කාලේ අර එක පාලමක් මත ඉන්න යකෙක් පිළිබඳව. එයා දකුණු පැත්තේ සිට වම් පැත්තට යන මිනිස්සුන්ව අල්ලගෙන කනවා. හැබැයි වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එන මිනිස්සුන්ට මුකුත් හානියක් කරන්නේ නැහැ. දෙක මිනිස්සෙකුට උවමනා කළා මේ වම් පැත්තට යන්න, අනිත් පැත්තට යන්න ඕන. දැන් කන්නේ මේ පැත්තට යනකොට යකා ඊටාම ස්වල්ප වේලාවක් වරින් වර නිින්ද යනවා යාට. ඉතින් මෙයා පොඩි උපායක් කරලා කොහොමද මෙතනින් එහා පැත්තට ගමන් කරන්නේ කියලා. ටික දුරක් අර නිින්ද යන කාලේ එතුමා ඉස්සරහට දෝගෙන ගිහිල්ලා අනිත් පැත්ත හැරිලා ඉන්නවා. එතකොට එයා හිතනවා මේ දකුණු පැත්තට යන කෙනෙක් මෙයා වම් පැත්තට යන කෙනෙක් නෙමෙයි කියලා. ආයි පොඩ්ඩක් නිින්ද ගියාට පස්සේ පොඩ්ඩක් දුවනු දුවල ආයි අනිත් පැත්තට හැරිලා ඉන්නෝ දකුණු පැත්තට යනවා. ඔය විදියට ගිහිල්ලා එයා අර යකාගේ තීරණේ මොකද්ද? වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට යන අය අල්ලගෙන කනු. වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තේ එන අයට හිරිහැරයක් නැහැ යකා. දැන් ඒකට යකාගේ තීරණේනේ වෙනස් කරන්න ඕන. යකාගේ තීරණේ තමයි වෙනස් කරන්න ඕන. ඒක තමයි උපාය. යකාගේ හැඟීමට විරුද්ධ වෙන්න බැරි කම තියෙන්නේ. අන්න ඒ විදියට එතන උපායේ දුවා ඒ යකාගේ තීරණේට විරුද්ධ වෙන්නේ නැති වෙන විදියට යන්න. ඒ වගේ මනසත් යකෙක්. එයාගේ තීරණයක් තියෙනවා. එයාගේ තීරණේට අහු වෙන්නේ නැති වෙන්නේ තමයි මේ මේ ගමන යන්න ඕනේ. එයාගේ තීරණේට, එයාගේ රාමුවට, එයාගේ ශක්තියින් වලට අහු වෙන්න ගියොත් බෝවල්ලගෙන කනවා. එහෙම නැත්තම් ඔබ සංසාරයට ඇදගෙන යනවා. මාර බන්ධනයේට හසු වෙනවා කියලා කියන්නේ ඕක. දැන් කොහොමද හසු වෙන්නේ නොවි යන්න තියෙන ක්‍රමවේදය? ඇලීම සහ ගැටීම කියන පැත්තට යන ඕනම කෙනෙක් අල්ලගෙන කනවා. ඒක තමයි ස්වરૂපය. මායාවේ ස්වરૂපය ඇලෙන්න ගියත් ගැටෙන්න ගියත් එයා දෙකෙන්ම අල්ලගෙන කනවා. එයාට එයාගේ මේක අහු වෙනවා. උදාහරණයක් වශයෙන් විදුලි සැර තියෙන කම්බියක් තියෙනවා. ඒ කම්බිය වම් පැත්තෙන් ඔසවලා තියන්න ගියත්, දකුණු පැත්තෙන් ඔසවලා තියන්න ගියත්, නැගෙනහිර පැත්තෙන් තියන්න ගියත්, ප්‍රශ්නාහිර පැත්තට තියන්න ගියත්, අපි ඉස්සල්ලාම කරන්නේ කම්බිය ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? විදුලිය තමන් ඇඟට වදිනවනේ. ඒ වගේම තමයි මේ මන කියන ඉන්ද්‍රිය අල්ලනවත් සමගම ලැබිය යුතු සියලුම දුක්ඛ දෝමනස්සය මිනිස්සයට ලැබෙනවා. මනස ස්පර්ශ කරපු ගමන්ම ලැබෙනවා. එතකොට මනස හොඳ වැඩ කරන්නත් මනස අල්ල ගන්න ඕන, නරක වැඩ කරන්නත් මනස අල්ල ගන්න ඕන, මධ්‍යස්ථ වැඩ කරන්නත් මනස අල්ල ගන්න ඕන. මොනවා හරි වැඩක් කරන්න මොනම හරි පැත්තකට මේ මනස යොමු කරවන්න ඕනේ කියලා හිතනකොටම මනස අල්ලනවා. අල්ලනකොටම විදුලි සැර Tamanට වදිනවා. ඒ කියන්නේ දුක පැමිණෙනවා. මමත්වයේ රැහැනට, මමත්වයේ බලයට හසු වෙනවා. ඒ නිසා මනස අල්ලන්න එපා. මනසට අත තබන්න එපා. එකයි මානසික ස්වરૂපය. ඒ නිසා අපි ජීවිතේ පුරාම හොඳ මිනිස්සු වෙන්න හැදුවා, තාම වෙලා නැහැ. දුකක් නැති මිනිස්සු වෙන්න උත්සාහ කළා, තාම වෙලා නැහැ. ප්‍රශ්න නැති විසඳගෙන ඉවර කරන්න උත්සාහ කළා, තාම වෙලා නැහැ. සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කළා, තාම වෙලා නැහැ. ඒක තමයි ස්වરૂපය. ඒ මන කියන බලවේගයේ තියෙන තාක්කල්ම අපිට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ මනස කියන එක සෑහීමටපත් කරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වේගය, ඒ ශක්තිය එක මහා ගින්නක් වගේ. දැන් ගින්නක් සෑහීමටපත් කරන්න බෑනේ. මොනෝ විදියකවත් ගින්නක් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒක නිවන්න ඕන. ඉතින් මහා සාගරේ කවදක හරි පිරිලා උතුරලා යයි කියනෝ. නමුත් මිනිස්සුන්ගේ හිත කවදාවත් පිරිලා උතුරලා යන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන ආසා නොකර ඉන්න නෙමෙයි. ආසා කරන්නත් නෙමෙයි. මේ නොකර ඉන්නත්, කරන්නත්, මධ්‍යස්ථ වෙන්නත්, අරව කරන්න, මේව නොකරන්න කියලා ඉදිරිපත් වෙන මමත්වයක් තියෙනවා. අන්නේ මමත්වේ හඳුනා ගන්න ඕනේ. එතෙන්ට උසස් වෙන්න ඕන. එහෙමනම් මොනම හරි ක්‍රියාවලියකට අර ක්‍රියාවලිය හොඳ නැහැ, මේ ක්‍රියාවලිය හොඳයි කියලා කියන්න බෑ. නමුත් අපි ඉගෙනගෙන තියෙන්නේ අරව නොකරන්න, මේව කරන්න කියලානේ. අන්න එතන තමයි අපිව ජනප්‍රියව ඉගෙනගත්ත දේ තුල තියෙන දෝෂය. නිසා මොනම ක්‍රියාවලියකටවත් බැස ගැනීම වැදගත් නැහැ. ඒක හරියට තේරුම් කරගන්න ඕන. කර්ම නිරෝධ කරනවා කියන්නේ ඕකයි වැඩපිළිවෙල. ක්‍රියාව නිරුද්ධ කරනවා. ක්‍රියාව නිරුද්ධ කරන්නේ කොහොමද? ක්‍රියාව නිරුද්ධ කරන්න නම් අපි රූපය ස්පර්ශ කරන්න යන එකෙන් වළකින්න ඕන. වේදනාව ස්පර්ශ කරන්න යන එකෙන් වළකින්න ඕන. සංඥාව ස්පර්ශ කරන්න යන එකෙන් වළකින්න ඕන. සංඛාරය ස්පර්ශ කරන්න යන එකෙන් වළකින්න ඕන. විඥානය ස්පර්ශ කරන්න යන එකෙන් වළකින්න ඕන. මේවා ස්පර්ශ කළොත් ඔබ ක්‍රියාවට හසු වෙනවා. මේකෙන් ඉස්සරහට යන වාහනයක් වුණත් නතර කරගන්න උවමනා වුණත් කපාරට එක නතර වෙන්නේ. ඒක තමයි ස්වરૂපය. නැවක් වුණත් එහෙමයි. වේගෙන් ඉස්සරහට ගිහිල්ලා එකපාරට එහෙම නතර කරගන්න බෑ. ඒ නැවක් නතර කරන් තව කිලෝමීටර් ගානක් ඔහි යනවර වේගෙට. ඒ වගේ ඔබේ මනසේ ඒ වේගය වැඩ කරාවේ මේ නතර කරන්න උත්සාහ කරන වැඩපිළිවෙල තුලත්. ඒ වුණාට ඒ නතර කරන්න කටයුතු කිරීම තුල තමයි ඔබට නතර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ක්‍රියාවෙන් බහැරවීම. ක්‍රියාවෙන් බහැරවීම. කායික, වාචික, මානසික ක්‍රියා. මේ සියල්ලකින්ම බහැර වෙන්න ඕන. මානසික ක්‍රියාවෙන් බහැර වුණා, වාචික ක්‍රියාවෙන් බහැර වුණා, කායික ක්‍රියාවෙන් බහැර වුණා. දැන් කර්ම නිරෝධයි. එයා මනසින් වැඩ කරන්නේ, වචනෙන් වැඩ කරන්නේ නැහැ, කයින් වැඩ කරන්නේ නැහැ. කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ එයා කිසිම ආකාරයක පුජ්‍යල ක්‍රියාවලියක් නැති නිසා ක්‍රියා නිරෝධය කියලා එතන කියන. ඊට පස්සේ පුජ්‍යලේ කැඩියට සිතවත් වචනයවත් කයවත් මෙහෙය වෙන්නේ නැති නිසා මම කළා, මම කිව්වා, මම හිතුවා කියන දර්ශන ඥාණයෙන් ඉවත් වෙනවා. ඒක තමයි අපූර්ව අත්දැකීම. අපූර්ව දහම කියන්නේ ඒක. ඒක බොහොම සරල දහමක්. නමුත් ක්‍රියාවේ වේගයට හසු වෙලා ඉන්න නිසා ඒ ක්‍රියාවේ නිදහස් වීම යම යම අයට යම් අපහසුතා ගෙන දුන්නත් නිදහස් වීම සඳහානම් කළ යුතු එකම කාර්ය ක්‍රියාවෙන් නිදහස් වීමයි. ක්‍රියාවෙන්ම නිදහස් වෙන්න ඕන. ක්‍රියාවෙන් නිදහස් වෙන්න මොනවද අපි කරන්න ඕන කියලා අහුවොත් ඒක හරි මෝඩ ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ මේ බණ ටික අහගෙන ඉඳලා? මොකද්ද කියන්නේ? හොඳයි ස්වාමීන් වහන්ස, මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න අපි මොනවද කරන්න ඕන? ඒ මහානෝ. එතකොට මොකද හිතෙන්නේ? තොල් මං ආයි ක්‍රියාවක් දෙන්න ඕනද? ඒක තමයි ප්‍රශ්නේ. ක්‍රියාවෙන් නිදහස් වෙන්න කියලා කියන්න දෙන්න පුළුවන්. තව ක්‍රියාවක් නැහැනේ. ක්‍රියාවෙන් නිදහස් වෙන්න තව ක්‍රියාවක් දෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. අපි ක්‍රියාව මාරු කරන්න කිව්වා නම් අන්න හරි. දැන් අපි මොකද්ද කරන්න ඕන ක්‍රියාව කියලා අහන්න පුළුවන්. වෙනස් කරන්න කිව්වා නම් ක්‍රියාව මොනවාරි ප්‍රභේදණයකට ලක් කරන්න කිව්වා නම් අන්න ක්‍රියාවක් දෙන්න තිබ්බා. එහෙත් අප ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕන කියලා කියන එක නිසා ක්‍රියාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොන තේරුම් ගන්න අපහසුයි කියලා කියනවා. ඔව්. ගම්බීරෝ අයන්දම්මෝ පඬිත් වේදනීයෝ තේරුම් ගන්න අමාරුයි. මහන්සි වෙන්න, කැප වෙන්න. ඒ තුල ඔබට මේ වටහා ගන්න පුළුවන්. ඊටාම සරල දෙයක්, මෙච්චර ගැඹුරු දෙයක් බවට පත් වෙන නිසාමනේ මේක ලෝකයේ අති විශිෂ්ට දර්ශනය බවට පත් වෙන්නේ. සරල වුණා නම් කොස් කියනකොට කොස් තේරෙනවා, දෙල් කියනකොට තෙල් තේරෙනවා, පොල් කියනකොට පොල් තේරෙනවා. ඇයි මොකද මම අර රූප වේදනා සංඥා සංඛාර වලින් ගත්ත දෙයක්මනේ කිව්වේ. කිව්වහම මේ මතකේ අවදි වුණා. ඒ එතකොට කියනවා අපි ඇයි ඔන්න මට තේරෙනවා දැන් කොස් පැවිලා පේනවා, පොල් මැවිලා පේනවා, දෙල් මැවිලා පේනවා. හරි ෂෝක් තේරුණා. ඉතින් මේ සංඥාවට කවමදාකවත් ස්පර්ශ වෙච්ච නැති පුබ්බේ අනුනුස්සුතේ සුධම්මේසු කියන්නේ ඒකයි. කිසිම මිනිස්සෙකුගේ මේ විඥානයේ සංසාර ස්පර්ශ කරපු නැති දෙයක් ගැන කතා කරනකොට කොහොමද තේරෙන්නේ? ඒක තේරෙන්නේ නැහැ එකපාරට. අත්ත වශයෙන්ම තේරුම් ගන්නවයි කියන සීමාව අභිභව අතික්‍රමණය කර යෑමක් තියෙන. තේරුම් ගන්න පුළුවන් රූප වේදනා සංඥා සංඛාර විඥාන සීමාවේ පමණයි. ඒ ඔස්සේ දෙයක් කියනවා නෙමෙයි, මේක රූප නිරෝධයක්, වේදනා නිරෝධයක්, සංඥා නිරෝධයක්, සංඛාර නිරෝධයක්, මේක විඥාන නිරෝධය. නිරෝධයි. දැන් නිරෝධ වෙන්න කොහොමද කියලත් අපි ඊළඟට තව සංඥාවක් දෙන්න ඕන. ඒක තමයි කියන්නේ පින්නතුනේ කොහොල්ල ගුලියේ ඇලුණු මැස්සා ආයි අත තියන්නේ කොහොල්ල ගුලියටමයි කියන්නේ ඕක තමයි. ඔය ක්‍රමවේදී නිසානේ මේ අතරමං වීමෙන් අතරමං වීම ගොඩකට යන්නේ. මිනිස්සු ප්‍රශ්න විසඳනවා කියලා සමාජය තුල කරන්නේත් මොකද්ද? තවත් ප්‍රශ්නයකට අත තියනවා. සමහර වෙලාවට අර තිබිච්ච ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නයක් ඊළඟට සිද්ධ වෙනවා. ප්‍රශ්න විසඳන්න කියලා කෑ ගහනවා. මොකද වෙන්නේ? තව ප්‍රශ්නයක් අට ගන්නවා. තිබිච්ච ප්‍රශ්නේ හොඳයි කියලා හිතෙනවා මේ දැන් තියෙන ප්‍රශ්නෙට වැඩිය. ඔය දේව තමයි මනසට වෙන්නේ, හැමදාම වෙන්නේ ඕක, බලාපොරොත්තු වෙන්නෙත් ඕක. ඒක තමයි වෙන්නේ. ප්‍රශ්න විසඳන ක්‍රමවේදය අපි බලාපොරොත්තු වෙන විදියට විසඳෙන්නේ නැහැ. ක්‍රියාවක් අතහරින්න ක්‍රියාවක් නැහැ. සංඥාවක් අතහරින්න සංඥාවක් නැහැ. රූපය අතහරින්න රූපයක් නැහැ. වේදනාව අතහරින්න වේදනාවක් නැහැ. සංකාරය අතහරින්න සංස්කරණයක් නැහැ. විඥානය අතහරින්න විඥානයක් නැහැ. පුජ්‍යලත්වයේ අතහරින්න පුජ්‍යලයක් නැහැ. දැන් ලැස්තිය නේද? පුජ්‍යලයක් දාගන්නනේ මේකට. මේ පුජ්‍යලයේ අතහරින්න ඕන, මමත්වයේ අතහරින්න ඕන, මමංකාරයේ අතහරින්න ඕන. මේකට හොඳ වැඩකාරයෙක් ගන්න ඕන. පුජ්‍යලයක් ඕන. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒකනේ ස්වභාවය. ගියක් හදා ගන්න උමනා වුණාම ඉංජිනේරුවෙක් ඕන වෙනවා වගේ, බාස් කෙනෙක් ඕන වෙනවා වගේ. මොකද කරන්නේ? මේ මමත්වයත් මට ඉවත් කරන්න ඕන. මේකට හොඳ වැඩකාරයෙක් දාන්න ඕන. එතකොට දානවා එක එක විදිහේ ස්වභාවයක් අරගෙන මෙන්න මේ විදිහට මේ වැඩේ කරනෝ කියලා අපි වැඩකාරයෙන් දානවා. ඉතින් එයා අර කිව්ව විදිහට වැඩේ කරගෙන යනවා. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. මවත්තේ ඉවත් වෙන්නේ නැති අයද තියෙන ප්‍රශ්නේ ඕක. අර වැඩකාරය ගන්නෝ අරගෙන දානෝ, දාලා වැඩේ යනෝ, ඒ වැඩේ කරෙන්නේ නැහැ. ඇයි ඉතින් එයාට වැරදි ඕඩර් එකක්නේ අපි දීලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඊළඟට වැඩකාරය ඉතුරු වෙනවා. ඊට පස්සේ වැඩකාරය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. අහලා තියෙනව නේද තාපසේගේ මේ කුටියට ආපු මීයා ගැන? මීයෙක් ආවා, ඉතින් මීය කන්න පූසෙක් ගෙනාවා. විසඳුමනේ. ඊට පස්සේ පූසාට එහෙම කිරි බොන්න එළදෙනෙක් ගෙනාවා. එළදෙන වෙලා ගන්න කොළුවෙක් ගෙනාවා. කොල්ලට කසාදයක් කරලා දුන්නා. ගෑණියෙක් ගෙනාවා. ගෑණිට ළමයි හම්බුණා. දැන් කොහොමද තාපසාරාමේ? මේ නිසා එච්චද? ඉතින් ওই වැඩේ නෙමෙයි, ওই මනස ගැන කතා කරේ. ඈ දැන් මනසෙත් ඉන්න පොඩි මීයෙක් වගේ ප්‍රශ්නයක් ඇති කරන කෙනෙක්, එහෙම අවුල් කරන කෙනෙක්, කපා කන එක නෙමෙයි කරන්නේ නේද? අවුල් කරනවා, විවුස ගන්න බෑ. ඉතින් අපි ඒකට දාන පුජ්‍යලේ පූසෙක් ගෙනල්ලා දානවා නේ. දැන් මේ ඒ පූස මේ නිර්මාණය කරගන්න තමයි හදාගන්නේ මේ බනහල මේව කරලා. එයා පූස බොහොම ශක්තිමත් කරලා නියපොතු දත් මැදලා අල්ල ගන්නවා කියලා දාලා තියෙන මනසට. දැන් ඔය ඇත්ත පූසේ. දැන් ඊට පස්සේ පූස දැන් නඩත්තු කරනවා හොඳට. ආහාර දීලා කිරි දීලා පූස ශක්තිමත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහොම ඔහොම ඔහොම අවුල් ජාලයකට යනවා. එක දෙයක් නැසන්න එක දෙයක් දෙන, ඊළඟට තව දෙයක් නැසන තව දෙන. දැන් ඖෂධ වල තියෙන්නේත් එහෙම, එක ලෙඩක් හැදෙනෝ ඒකට බෙහෙත් දෙනෝ, ඊළඟට බෙහෙත් වලින් හැදෙන ලෙඩ වලට තව බෙහෙත් දෙනවා. අවසානයේ බෙහෙත් බොන්න පටන් ගත්තොත් එහෙම ජීවිත කාලෙම වැල් පිට වැල් බෙහෙත් දීලා බෙහෙත් දීලා මැරෙනවා. ඒක තමයි වෙන්නේ. නිවැරදි ආකාරයේ විසඳුම තමන් සොයාගත යුතුමයි. මම නොකරන දෙයක් ලෝකේ තියෙනවා කිව්වොත් එහෙම වේවල් විශ්වාස කරන්නේ නැහැ. ඇයි? අපි දන්නේ මම කරන්න ඕන දේවල් පමණයි. මා විසින් කළ යුතු, මා විසින් කරන, මට කළ හැකි දේවල් තමයි ඕන. මමත්වය පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. මමත්වය පිළිබඳව පූර්ණ සෙනෙහයක් තියෙනවා, බැඳීමක් තියෙනවා. ඒ සෙනෙහය තමයි හැම මොහොතකම තමන්ව රිදවන, තමන්ව පීඩාවට පත් කරවන, තමන්ව අසහනයට පත් කරලා අවුල් කරලා දාන පුජ්‍යලය. හැබැයි එහෙම මේ කියන්න බෑ. බැලූ බැල්මට මේ පැණි වගේ රසයි මමත්වය. තේරුණා නේද? කූඹියට මොනතරම් රසවත් විදියට පේනවද පැණිහැලියක්? ඒ විදියට මමත්වයේ පුජ්‍යලයට රසවත්ව දැනෙනවා. ඒක නිරසය කියන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ පැණි බීලා කූඹියා ඒකේ මැරෙන එක. ඈ කූඹියා ඒකම මැරෙනව රසවත්. දැන් බලන්න ලෝකේ තියෙන ස්වභාවය බලන්න. ඔය සතුන් අලන උපක්‍රම එහෙම දිහා බැලුවාම තරිගර තියෙන්නේ රසවද්දයක් පෙන්නලමනේ. අල්ලන ක්‍රමවේද තියෙන රසවද්දයක් පෙන්නල තමයි අල්ලන්නේ. මාළු අල්ලන්නේ යමක් දීලා. අනිත් සත්තු අල්ලන්නේත් එහෙමයි. එහෙමනම් මේ රසවත් ස්වභාවයක් තියෙනවා. මාර්යාගේ ඇමක් තියෙනවා. ඒ තමයි ඒ රසවත් ස්වභාවයෙන් පේන්නේ. මොකද්ද? මාර්යාගේ ඇම. මාර්යාගේ ඇම. ඉතින් මලේ දකින් නැති කෙනා මොකද කරන්නේ? මලේ දකින් නැති කෙනා ඇම අනුභවයට යනු. යන්නේ අනුභවයට ගියාම ඇමත් නැහැ, මලෙත් නැහැ, මොන ජීවිතෙත් නැහැ, මොකක්වත් නැති වෙනවා. මේ මිනිසුන්ට වෙලා තියෙන එක ජීවිතේ කියන එක ලබන්න මහන්සි වුණාට ජීවිතේ කියන එක හම්බුණාද? අන්න ඒ ගැටලුව තියෙනවානේ. ජීවිතේ කියන එක ලබන්න මහන්සි වුණාට ඒක හම්බුනේ නැහැ. අර මලෙන් දුකටපත් කළා. එතකොට අපි තේරුම් කරගන්න ඕන මේක ඇමක්. තමන්ගේ මමංකාරයේ මමත්වයේ කියන එක මොනතරම් රසට දැනුණත් මේක සසර මුලා කරවන අර වගේ කාරණයක් එමක් කියලා තේරුම් කරගත්තා. ඒ නිසා ඒක රසවත්ව පෙනුණත් ඒ තුලින් දුරු විය යුතුයි. මොකද මේ ආදීනවය තුල පීඩාවක් එතන තියෙන නිසා ඒක අවශ්‍ය නැහැ. දැන් වතුරේ කියලා ලුණු වතුර බිව්වොත් මොකද වෙන්නේ? නොබී හිටියනම් හොඳයි කියලා හිතනවා නේ. මොකද ලුණු වතුර බිව්වොත් පිපාසය වැඩි වෙනවා, උහුල ගන්න බැරි වෙනවා. ඔය මුහුදේ ගිහිල්ලා අතරමං වුණාට පස්සේ, වතුර නැති වුණාට පස්සේ කොච්චර වතුර තිබ්බත් බොන්නේ බොන්න බෑ. නිකන් හරි බිව්වොත් මේ මනුස්සයා බොහොම වේගෙන් පිපාසිතෝ මේ යනවා. ඒක තමයි ස්වરૂපය. ඒක තමයි මානසික ස්වરૂපය. මමත්වයේ මොන තරම් රසවත්ව පෙමුණත්, මහා පැතුරුණු ස්වභාවයකින් පෙනුණත්, ඒ මමත්වයේ කියන එක ස්පර්ශ කරනවා කියලා කියන්නේ ලුණු වතුර බොන වගේ වැඩක්. මමත්වේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ගිහිල්ලා ගිහිල්ලා වැඩි වෙලා වැඩි වෙලා මමත්වෙන් උමුතු භාවයටපත් වෙනා, ලෝකාධිපත්‍යයටපත් උනත් ඒ මනුස්සයා සෑහීමටපත් වෙනවනේ. දැන් අපි හිතනවා අපිට බලේ තියෙනවා නම්, හිතුණු දෙයක් කරන්න පුළුවන් නම් හරි අපේ මානසික ප්‍රශ්න විසඳේ කියලා. මේ අපිට හිතන දේ කරන්න බැරි නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා. මොකද කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට සමහර අය හිතනවා අපිට හිතුණු දෙයක් කරන්න, හිතුණු දෙයක් ගන්න සල්ලි භාගෙ තිබ්බනම්, සල්ලි තියෙනවනම් මෙච්චර හිතේ දුකක් ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙනම් ඉතින් ගොඩාම සල්ලි තියෙන මිනිසුන්ට ප්‍රශ්න නැති වෙන්නේ බෑ නේද? ඉතින් බලේ නැති නිසායි කියලා හිතනවා, ධනෙ නැති නිසායි කියලා හිතනවා. මේ බොරු කතායි. පේන දේවල් බොහොම මධ්‍යම ඥානයකින් සංකල්පනේ වෙන කුඩා අදහස් ඒවා. හේවයින් එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ අතර ඔබට සද්ධර්මයේ කියවුණා බොහෝම හොඳට මේ ඒ කරුණ පැහැදිලි කළා අපි. ඔබට තියෙන්නේ ඒ අනුව වෙනස් වෙන්න. ඔබ අල්ලන්න ඕන දුකක් නොමැති වැලක් එගොඩ වෙන්න. දුකක් නොමැති වැලක් අල්ල ගන්න. දුක ලැබෙන දෙයක් නම් ආයි දුකට කඩාගෙන වැටෙන දෙයක එල්ලෙන්න එපා. මොකද ඔබට එතනින් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කිව්වේ ඇලෙනවා නම් ධර්මයේ ඇලෙන්න සම්භ රතින් ධම්ම රති ජිනාති කිව්වේ ඒකයි. ධර්මයේ ඇලුනොත් එහෙම ඔබට ගොඩ එන්න පුළුවන්. ඇලෙනවා නම් ඇලෙන්න ධර්මයේ, ඒකෙන් ඔබට ශාන්තියක් තියෙනවා. මොකද ධර්මයේ කියලා කියන්නේ? ධර්මයේ ගන්න ඕන සද්ධර්මය. මොකද්ද ඒ සද්ධර්මය කියලා කියන්නේ? සද්ධර්මය කියලා කියන්නේ පින්තුනේ මේ දරාගත්තේ නැති, පාදහානේ කරගත්තේ නැති, ක්‍රියාවට බැසගත්තේ නැති චේතෝ විමුක්තියක් සංඥා නිරෝධයක් තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ලෝකෝත්තර දෙයක්. ඒක ලෞකික දෙයක් හැටියට අල්ලන්න බෑ. සද්ධර්මය මේ කිසිම වචනයක නෑ, කිසිම සිතුවිල්ලක නැහැ, කිසිම දෘෂ්ටියක නැහැ, කිසිම පොතක පින්නතුනේ සද්ධර්මය ලියන්න බෑ, තියන්න බෑ. ඒක තමයි ස්වභාවය. ඒක කොටු කරල තියන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ ලස්සන උපමාවක් කරලා තියෙන එකම එක තැනක් තියෙනවා මිලින්ද ප්‍රශ්න කියන ග්‍රන්ථයේ. නිර්වාණ ප්‍රශ්නයේදී තියෙනවා මේ අහස උපමා කරගෙන නිවනට අහසේ කරුණු 10ක් ගලපනවා. ආකාසෝ නජායති නමීයති නචවති නඋපජ්ජති දුප්පසහෝ අචෝරාහරණෝ අනිස්සිතෝ ආදී වශයෙන් විග්‍රහ කරමින් කරුණු කාරණා කී පැහැදිලි කරනවා. මේක උපත ලබන එකක් නෙමෙයි, මිය යන එකක් නෙමෙයි, පවතින එකක් නෙමෙයි, හොරුන්ට ගන්න බෑ, වට කරන්න බෑ, දිගපළල මනින්න බෑ, වෙනස් කරන්න බෑ. නිවනත් එහෙම ගුණයකින් යුක්තයි. නිවනත් එහෙම ඔබවහන්ස කියලා දේ අපිට තේරෙන්නේ නැහැ නේ කියලා සමහර අය අපිව කන්න හදනවා. ඒ කියන්නේ යාට තේරෙන්න කියන්න ඕනේ. එහෙම තේරෙන්න කියන්න නම් කියන්න පුළුවන් පුතේ කොස් තේරෙන්නද? හරි ශෝක්නේ මට තේරුණානේ කොස්නේ, මන් දන්නවා. පුතේ දෙල් තේරෙනව නේද? ඔව් දෙල් දැකලා තියෙනවනේ, බොහොම හොඳයි දෙල් තේරෙනවා. අන්න ඒ වගේ බලනවා නම් කියන්න ඕනේ යාට. තේරෙන්න නම් එහෙම කිව්වහම හරිනේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ මිනිස්සු ගෙඩියක් කඩන්න ගියාම ගෙඩිය උඩ වැඩි කියනවා මිසක් අත දිග මදි කියලා කියන්නේ නැහැ නේ. ගෙඩියක් අඹ ගහක ගෙඩියක් ටික උඩින් තියෙනවා, අපි ගෙඩිය කඩන්න උත්සාහ කරනො බැරි වෙනවා. බැරි වුණාම මොකද කියන්නේ? ගෙඩිය උස වැඩි තියෙනවා, උඩින් තියෙන්නේ. එයා කොයි වෙලාවකවත් කියන්නේ අත දිග මදි කියලා. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද කියන්නේ නෑ, ඒකත් ගහේ වැරද්ද, උඩින් හැදිලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ පැත්ත බලන්න, තමන්ගේ අත කොටයිනේ, මොම් පොඩි අතත් ඉතින් ඒ ඒක දික් කරලා අර කඩා ගන්න ඕන මිසක් ගෙඩියට දොස් කියලා හරියන්නේ නෑ. අර ගෙඩිය උඩින් තියෙන්නේ කියලා. ක්‍රමානුකූලව සද්ධර්මය අහනකොට ඔබට කරන්න බැරි දෙයක් ඔබේ මනස තුල සද්ධර්මයට සද්ධර්මයේ තුලින් වෙනවා. ඒ තමයි මමත්වයට පින්නතුනි පෑයූ හිරු තමයි මේ සද්ධර්මය. ගල් වෙලා තියෙන, කැටි වෙලා තියෙන ඔය සිත දිය කරන්න පුළුවන් බලයක් මේ සද්ධර්මයට තියෙනවා. ඒ තුලින් දිය වෙලා රත් වෙලා වාෂ්ප වෙලා යවන්න පුළුවන් බලයක් මේ සද්ධර්මයේ තියෙනවා. ඇයි? සද්ධර්මයේ නිතරම ප්‍රකාශනය වෙන්නේ වචනෙන් තොරවයි. සද්ධර්මයේ නිතරම ප්‍රකාශනය වෙන්නේ වචනෙන් තොරව. රූපයකට, වේදනාවකට, සංඥාවකට, සංකාරයකට බැඳෙන්නේ නැතුව, අතීතයට බඳවන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, අනාගතයට බඳවන්නේ බැඳෙන්නේ නැතුව, වර්තමානයට බඳවන්න බැඳෙන්නේ නැතුව තමයි සද්ධර්මයේ විකාශනය වෙන්නේ. වචනයට බැඳෙන්නේ නැතුවයි සද්ධර්මයේ කියවෙන්නේ, කතා කරන්නේ. දැන් අපි මේ කොච්චර කතා කළත් බලන්න අවසානයේක වචනයක්වත් තියෙනවද කියලා? ක වචනයක්වත් නැහැ. සද්ධර්මයේ ගුණය ඒකයි. ක වචනයක්වත් නැහැ. වචන වලින් නිදහස් වෙලා සංකල්ප වලින් නිදහස් වෙලා දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච ස්වභාවයක් පමණයි ත්‍රිවණේ. මුලින්ම පටන් ගන්නවා තමා කියන කෙනා දැනෙනකොට තමා කියන කෙනාව අල්ලගත්තා. ඇස කන නාස ආදී ඉන්ද්‍රයන් වලින් දැනෙනකොට ඒ ඉන්ද්‍රයන් ටික අල්ලගත්තා. ඒ ඉන්ද්‍රයන් වලින් ඊළඟට තව බොහෝ දේ අල්ලගත්තා. ඒ අල්ලගත්ත දේවල් වලින් තව තව දේවල් අල්ලගෙන ගියා. අපි එක දෙයක් අල්ලන්නේ තව දෙයක් කරන්න. අපි හැන්දක් ගන්නෙ මොකටද? තව දෙයක් ගන්න. තව දෙයක් ගන්න මොකටද? තවත් දෙයක් ඇති වෙන්න. තවත් දෙයක් ඇති වෙන්නේ මොකටද? තවත් දෙයක් ඇති වෙන්න. පැහැදිලිනේ? ගෙදරට ගේනවා, කැබිනට්ටුවක් ගේනවා, ගෙනල්ලා මොකද කරන්නේ? ඒක ගේන්නේ තව එකක් තියා. ඒකේ තියෙනේවා මොකටද? තවත් ඒවට ප්‍රයෝජනෙට ගන්න. තවත් ප්‍රයෝජනෙට ගන්න, තවත් ප්‍රයෝජනයක් වෙන්නේ. චක්‍රයක් යන්නේ. ඒක තමයි කියන්නේ. වැල් හැදෙනවා, වැල් හැදෙනවා. එතකොට මනසට ගේන දෙයටත් මොකද වෙන්නේ? අපි එක දෙයයි මෙතන දාගන්නේ. අර හැඳ ගත්තා වගේ තමයි. ඊට පස්සේ ඒක වැල් වැල් සම්බන්ධතා හට ගන්නවා. දැන් සරල දැනුමට ඉතින් කිව්වොත් එහෙම අර බුදුහාමුදුරුවෝ භෝගහද්දීහා බලාගෙන හිටියයි කියනෝ වගේ මෝඩ විශ්වාසයන් තියන අයට ඉතින් කිව්වොත් එහෙම ඉතින් අතහරින්න කියලා ඉතින් මොනගොල්ලෝ ඉතින් මොකක් හරි ගැත් තේරුම් ගන්නවා. බෞද්ධයන්ගේ මොලේ තියෙන්නේ කොහේද කියලා හිතාගන්න පුළුවන් නේ බුදුහාමුදුරු ගහද්දීහා බලන් හිටියයි කියලා කිව්වහම. මොන නින්දාවක්ද, මොන අපහාසයක්ද, මේ තුල තියෙන අර්ථය මොකද්ද, ගුණය මොකද්ද, කුසල අකුසල විග්‍රහය මොකද්ද, යථාර්ථය මොකද්ද, මේ මොකක්වත් හිතුවේ නැහැ. ගාද්දියා බලාගෙන ඉන්න නෙමෙයි බුදුහාඳුර ඔළුවෙන් හිටගෙන ඔතන හිටියයි කියලා අපේ මිනිසුන්ට කිව්වොත් ඒත් කරනවා. ඒ තරම් අඥානයි. ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ කියලා හිතාගෙන මං හිතාගෙන ඉන්නේ ඉස්සරහට ඔය ගොඩක් අනේ ඉතියෝපියාවේ කියලා මේගොල්ලන්ට කියන්නේ ඒත් පිළිගන්නවා. ඉතියෝපියාවේ ට්‍රැවල් කරන්න හදන්න පුළුවන් මේ වාම කණ්ඩායම කිව්වොත් ඉතියෝපියාවේ කියලා අපි මිනිස්සු යනවා. මොලේ නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ රටේ ජීවත් වෙන්න පුළුවන් හොද්දට බොරු කියන්න පුළුවන් මිනිස්සුෙකුට සෑහෙන දුරක් යන්න පුළුවන්. මට පාර්ලිමේන්තුවේ මේ රට රජ වෙන්න පුළුවන්. ඕන කරන්නේ ප්ලාස්ටික් කටයි යකඩ අතයි. නේ ප්ලාස්ටික් කටක් ඕන. මොකද ප්ලාස්ටික් කරලා පස්සේ නැහැ ඕන දෙයක් කියන්න පුළුවන්. ඈ යකඩ අතකට ඕන දෙයක් කරන්න පුළුවන් දැනෙන්නේ. ඒ නිසා කියලා වැඩක් නැහැ. ඉතින් ඕන්නේ ඒ தત્ත්වය බුද්ධ ආගමෙන් වුණාද එහෙම නැත්නම් මේ රටේ ඥානවලම තියෙනවද කියන ප්‍රශ්නේ දිනනවා. ඒ අඥානකම තියෙනවද කියන ප්‍රශ්නේ දිනනවා මේ රටේ ඥානවලම. ඉතින් ඒ ඥාන ඔයත් තුලඟක් තියෙනවා ටිකක් ඒක වෙනස් කරගන්න. අතහානුගතික භාවය, ඔහේ ගත්ත දැනුම තදින් විශ්වාස කරන ස්වභාවය, ඉතින් මේක අනිත් ආගමිකයෝ ළඟ ඔයත්තන්ට වඩා වැහි වැහලා තියෙනවා. නමුත් ඒගොල්ලොන්ගේ ගත්ත මමංකාරය ඍණාත්මක නෑ. ඒ නිසා ආර්ථිකයෙන් එහෙම වර්ධනය වෙනවා. ඔයත්තු ළඟ මේ මමංකාරයේ විදියට තදින් තියෙනවා ඍණාත්මකව ඒක තියෙන. ඒ නිසා ආර්ථිකයක් නෑ, රටක් නෑ, ජාතියක් නෑ, මොකක්වත් නෑ. ඔක්කොම අනුන්ට පූජා කළා තමන් මුහුදට පයින් වට්ටමට හැදෙන්නේ ඒකයි. රට මේ වෙනකොට හැදෙන්නේත් ඒකයි. අපි මිනිස්සුන්ට කිව්වොත් ඕන දෙයක් පිළිගන්නවා. ළමයි හදන්න එපා කිව්වොත් මම පිළිගත්තා. පටාස් ගාලා පිළිගත්තා. ඒක ළමයි හදන්නේ. ඒක තමයි හැදි. හරි භයානකයි. මේක පුනර්ජීවී ඇති වෙන එන්නතක් කියලා මේ රටේ මිනිස්සුන්ට ගැහුවොත් මොලේ නරක් වෙන එන්නතක් ඔක්කොටම ඉවරයි. මැරිලා යනවා. තුන් මාසෙන් මැරෙන්න වගුරු නරක් කියලා ගැහුවොත් මුළු රටටම එන්නතක් ඉවරයි. මන්නම් ගහගන්නේ ඔය රජෙමවත් දෙන්නේ කිසිම එන්නතක්. තනිකර තරුණයෝ ඉලක්ක කරගෙන වයසකම ඉලක්ක කරගෙන තන මොකට ගන්නවද කවුද දන්නේ? කියන්නේ මෙහෙමයි මේක පුනර්ජීවය ආරකයි මේකයි කියලා. ඊට පස්සේ වෙන්නේ මොනවද? මේ ඔය මොකක්වත් උන්නේ නැහනේ. ඔය මොකක්වත් උන්නේ නැහැ. මේ සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලා බිහි වුණේ ඔය එකක්වත් ගහලාද? කිසි ප්‍රශ්නයක් නැහැනේ. දේවල් කරන්න ඕන හැබැයි දැඩි අවධානයෙන් යුක්තව හා ලොකු පරීක්ෂාවකින් සහ තේරුම් ගැනීමකින් සහ වගකීමකින් විශ්වාසයකින් යුක්තව. ඉතින් මනසට ඇතුල් කරගන්න දේත් එහෙමයි. ලොකු පරීක්ෂාවකින් යුක්තව ලොකු අවධානයකින් යුක්තව ලොකු තේරුමකින් යුක්තව තමයි කරන කියන දේවල් කරන්න ඕන. ඔහේ විශ්වාසයන් වලට තීන්දුව తీරන වලට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඥානෙ උදා කර ගන්න පුළුවන් කමක් නැහැ. යහපත් මිනිස්සෙකුට මේ ධර්මයේ දකින්න බෑ. වැරදි කරන මිනිස්සෙකුට දකින්න බෑ වගේම යහපත් මිනිස්සෙකුට දකින්නත් බෑ මේ ධර්මයේ. ඇයි? අරය වැරදි කරන්නයි කියලා බගෙන තිනෝ එල්ලිලා තිනෝ මෙයා හොඳ වැඩම කරන්න ඕනේ කියලා එල්ලිලා තියෙනවා. ඒ නිසා දකින්න බෑ. අර දෙකම කිව්වා මම. හොඳේ ඒක මතක තියාගන්න ඕන. වැරදි කරන මනුස්සයාට මෙන්ම යහපත් මනුස්සයාට ධර්මය දකින්නත් බෑ කියලා තමයි කිව්වේ. එහෙම නැත්නම් ඔක එකක් ගත්තොත් එහෙම වන්න හාමුදුරු කිව්වා යහපත් මනුස්සයෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් අයහපත් වැඩ කරන්න ඕන කියලා නේ. ඇයි බැරි? යහපත කියලා කියන්නේ සංකල්පය. ඒක තමයි සෝමහාවේ. යහපත කියලා කියන්නේ සංකල්පය. අයහපත කියලා කියන්නේ ඒක සංකල්පණය කරගත්තහම අයහපත යහපත වෙනවා, යහපත අයහපත වෙනවා. යහපත් ක්‍රියා හෝ අයහපත් ක්‍රියා හෝ කියලා මොකක්වත් නැහැ. ඔබ දැකලා තියෙනවා නේද ওই ගෙවල් වල හදන ලොකු බල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ලොකු අසරිප තත්ත්වවල පත් වුණාට පස්සේ බල්ලන්ට තියෙන බොහෝම සෙනෙහස ආදරේ වැඩිකම නිසා මොකද කරන්නේ? ගිහිල්ලා ඒ ගෙදර හින නෝන මහත්තයලා කියන්නේ මොකද? මේ බල්ලට ડોක්ටර් මැරෙන්න එන්න තක් ගහන. උඩ කතා කරගන්න බෑ, කියන්න බෑ මේ කරනවා. ඇත්ත වශයෙන්ම චේතනා පාරිශුද්ධත්වයේ තුල මේ තමන්ට ගෙදරට ගඳ ගහන නිසා හරේ මෙහි කියන කතාව මොකක්වත්ම නැතුව ඉතාලම පැහැදිලිවම මේ සත්‍යය කෙරෙහි දයාවෙන් මේ දේ කළොත් ඒක පවක් වෙනවද? වෙන්නේ නැහැ. ඒ චේතනාව තමයි දසම ගානෙන් හරි වෙනස් වෙන්නේ. පොඩ්ඩක් හරි ගෙදර හරි ගඳ ගහනවා මේක මේ මනුස්සයා මේක අස් කර ගන්නකම් ගලා කියන එහෙම එකක් තිබ්බොත් ඉවරයි. එහෙමොත් ඒ ප්‍රාණඝාතයට අහු වෙනවා. සම්පූර්ණේ සතාගේ පැත්තේ ඉඳලා නම් ඒ වැඩේ කළේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක දැක්කේ කුඩා කාලේදී. මම ඒක මේ සිනමා සිතුවමක දැක්ක දෙයින් මම ඒ ගැන යඹුරින් කල්පනා කළා. තුන් දෙනෙක් කැලෑවේ ගියා. කැලෑවේ ගිහිල්ගියද්දී එක ගෝත්‍රික කණ්ඩායම මේ තුන් දෙනා අල්ලගත්තා. ඒ තුන් දෙනාගේ දෙන්නෙක් වැල් කපාගෙන පැනලා එළියට පැන්නා. එක්කෙනෙකුට එන්න බැරි වුණා. එයා අල්ලගත්තා. ඒ වෙලාවේ ඔහු ගින්නට පාත් කරමින් ක්‍රමානුකූලව අර පිලිස්සෙන්න හැරමින් මේ යන්න සලස්සනවා. මෙයාට දැන් ඈත ඉඳන් පේනවා තමන්ගේ යාළුවට. යාළුව බේරගන්න කිට්ටුවට යන්නත් බෑ. මේ දෙන්නට ගිහිල්ලා ඒසත් එක්ක සටන් කරලා යන්න බෑ. මේගොල්ලොත් මැරෙනවා එහෙම වුණොත්. මොකද ඒ යාළුවට කරන උදව්ව? තමන්ගේ අතේ තිබුණා තුවක්කුවක්, ඒකේ තිබුණා පතුරුම. ඒ පතුරුම දාලා අර ඈත ඉඳලා ගින්නට පාත් වෙන ඒ තමන්ගේ යාළුවගේ ඔළුවට වෙඩි තිබ්බා. මං අහන්නේ පාපයක්ද කළේ? ප්‍රාණඝාතයක්ද? නෑ. තාම සෙනෙහෙන් කරපු දෙයක්. මොකද අවසාන වශයෙන් තමන්ගේ යාළුවට දෙන්න තිබුණු පරිත්‍යාගය. ඔහු දැන් මැරෙනවා බේරගන්නත් බෑ, බේරෙන ආකාරයකුත් එයාට නැහැ. ඔහු ක්‍රමානුකූලව දැවෙනවා කියලා පේනවා, ඔහු කෑ ගහනවා කියලා පේනවා, ඔහුගේ ශරීරය ගිනි ගන්නවා කියලා පේනවා. ඔහුට කරන්න පුළුවන් අවසාන දේ උදව්ව කළා. සමහරලාට පිනක්. අර යාළුවට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ස්තුති කියන්න ඉඩයි. ඒකයි තියෙන්නේ. හැබැයි ඉතින් ඕවා නිකන් හරි වැරදි මොලේකට ගියොත් ඒ බුද්ධුම වැඩක් වෙන්නේ ඈ. ඒකනේ වෙන්නේ. කාන්තාරේ ආහාරය පිණිස සතෙක් මරාගෙන කන්න ආහාරය පිණිස පමණම්ම කරන්න එන නැත්තම් කියලා කිව්වහම අපේ මිනිස්සු කොහොමද වැඩේ? දිග්ගට හරහාට කබරය තලගෝයා කරගෙන වැඩේ කරන්න පටන් ගත්තා. ඒ නිසා ඉතාම භයානක දෙයක් මේ සද්ධර්මයේ කියන එක දැලිපිහිය වගේ. යෝ හිස බාන්නත් පුළුවන්, වැරදි වැඩ කරන්නත් පුළුවන්. හිස බාන්නත් පාවිච්චි කරනවා. දැන් පිහිය කියන එක සල්ලි කර්ම පාවිච්චි, සල්ලි කර්ම කරන්නත් පිහිය. ඒ වුණාට ස්පිරිතාලේ එන්නේත් පිහියෙන් යනවා. වෛද්‍යවරයා සල්ලි කර්මය කරන්නත් පිහියෙන්, එන්නේත් පිහියෙන් යනවා. ඉතින් එකම පිහිය තමයි දෙපැත්තම පාවිච්චි කරන්නේ. තේරෙනවනේ? ඒ වගේ තමයි මනසත් ධර්මයන්. මේක හොඳට නරකට ඕන පැත්තකට නම්මශීලී වෙච්ච ගමන් චේතනාව අනුව ඒක සිද්ධ වෙනවා. ඒ නිසා අන්න ඒ ගුණයට එන්න නම් හිත තේරුම් ගන්න, හිතට සංවේදීව ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න ඕන. ඒක තමයි ලෞතර බුදුහාමුදුරුවන්ගේ කුසලා කුසල විග්‍රහය. සැබෑ නිදහස හොයන්න, හැම මොහොතකම සැබෑ නිදහස හොයන්න. සැබෑ නිදහස යන් ලබන්නට නම් අචේතනික ධර්මතාවයකට පිවිසෙන්න ඕන. හාත්පස සැලෙන්නේ නැති ධර්මතාවයක් මතට පිවිසෙන්න ඕන. අපි මෙතෙන්දි මමත්වයේ ගැන වැඩිපුර කතා කරන්න හේතුව තමයි මේ ලෝකේ තමන්ගේ ජීවිතේ බරටම අහු වෙන්නේ කවුද කියලා ඇහුවෝ. මමත්වය මහත්වයට වඩා බර, දරුවන්ට වඩා බර, දේපලට වඩා බර, යාන වාහන වලට වඩා බර. මොකන්ද බරම වස්තුව? මම. ලෝකේ තියෙන බරම වස්තුව මම. මමත්වයේ හරි බරයි. මම කියන්නේ මමත්වයේ කියන එක එක වස්තුවක් නෙමෙයි, ඒක ගෝණියක්. ওই ගෝණියට තමයි අර ඔක්කොම දාගන්නේ. ගෝණිය තමයි ප්‍රශ්නේ. පැහැදිලි නේ? ඒක මේසයක් වගේ, ගෝණියක් වගේ බහාලන පද්ධතියක්. ඒ මහාලන පද්ධතිය මම කියලා සලකනකම්, මගේ කියලා සලකනකම්, මගේ ආත්මයයි කියලා සලකනකම් එයාට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. දැන් අපිටත් හිතුණා මේ මම ඉවත් කළාම එතකොට මොකෙක් නැහැනේ මේකේ. එතකොට සැපක් ලැබුණත් වැඩක් නැහැනේ, මම නැහැනේ. දුකක් ලැබුණත් වැඩක් නැහැනේ, මම නැහැනේ එතන කියලා ඉතින් හිතුණා. හේම හිතුණත් පස්සේ තේරුම් කරගත්ත මමෙක් නැති එකේ මමෙක් කියලා හිතාගෙන ඉන්න එකේ තේරුම මොකද්ද කියනගේ එක ගැන කල්පනා කළා. දැන් මට නැති ඉඩමක මමයි කියලා හිතාගෙන ඉඳීමෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද? දැන් ඇත්ත වශයෙන් බැලුවා ඊට පස්සේ, හරි දැන් මම කල්පනා කළා ඇත්තනේ නම් මම නැති වෙනෝනේ කියලා. ඊට පස්සේ කල්පනා වුණා, හරි මමයි කියලා මං හිතාගෙන ඉන්නේ මොකද්ද? කවුද මම කියන්නේ? මම ඒක ඇහුවේ මගේ. ඔබත් ඒක අහන්න ඕන ඔබෙන්. කවුද මම කියන්නේ? ටික වෙලාවක් අහලා බලන්න. මමත්වය පිළිබඳව අපි විමසා බැලුවා. තමන්ගේම ප්‍රශ්නයක් ඇසුවා. මම කවුද? මනස නිහඬ වෙන කරුණක් තියෙනවා නම් ඔය කරුණ විතර මනස නිහඬ වෙන කාරණයක් ලෝකේ තව මොකක්වත් නැහැ. ඔය ප්‍රශ්නේ අහුවහම මනස අසරණයි. ඥානය අසරණයි. ලෝකේ හැම දෙයක් ගැන මොනව හරි කියන්න පුළුවන් කම තිබ්බත් දැන් මහා විද්‍යාඥයෙක්ගේ තරුවක් පෙන්නලා ඉර පෙන්නලා හඳ පෙන්නලා ඇහුවොත් අර මොකන්ද කියලා ඒ මිනිස්සයා කියයි පොත් ගාන පෙරලා පෙරලා. ගාක් ගැන කිව්ව ඇහුවොත් ඔක කියයි. නමුත් මම කියන්නේ කවුද කියලා ඇහුවාම ඔන්න උත්තර නැහැ. මට අන් දේවල් ගැන විග්‍රහ කරන්න පුළුවන් වුණත් මට මා ගැන විග්‍රහ කරන්න බෑ. ඇයි මට මා ගැන විග්‍රහ කරන්න බැරි? මට මාව පේන්නේ නෑ. සමහර අය මේ මමේ කියලා හඳුන්වලා දීම් සලාට එකක්වත් මම නෙමෙයි මගේ දේවල්. අපි කියන්නේ මම කියන්නේ කවුද කියලානේ අපි හොයන්නේ කිව්වේ. දැන් මේ මගේ අත මම අත කියන්නේ මගේ අත. එතකොට මේ ශරීරය මම නෙමෙයි ඒක මගේ. මම විසින් ග්‍රහණය කරපු දෙයක්. එතකොට මම නෙමෙයි. අපි ඇහුවේ මම කියන්නේ කවුද කියලා. හැදෙලෙන්නේ. එතකොට මගේ කියන දේවල් විග්‍රහ කරලා දීලා හරියන්නේ නැහැ. පෙන්වලා දීලා හරියන්නේ නැහැ. මම. නේද? මම. දැන් සිංහල භාෂාවේ මයිනු දෙකක් තියෙනවා. මම කාය විඥානයයි මනෝ විඥානයයි. මයිනු දෙකයි. ජීවිතේ සම්බන්ධ වෙලා යන්නේ එහෙමයි. මම ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකයි. I. I අකුර විතරයි. අධ්‍යාත්මිකව ගත්තාම මානසිකව ගත්තාම මමංකාරයක් හැදෙන්න තියෙනවා නම් තියෙන එකයි. ඒකීය ධර්මය. මේ ලෝකේ තියෙන අනිත් ඔක්කොම ඉංග්‍රීසි අකුරු වලට වැඩිය බොහොම බරපතලම අකුරු තමයි ආයි. හෑ ඒ අක්ෂරය තමයි වැඩිම බරපතලම සංකීර්ණම අක්ෂරය. ඒක තමයි නේද? අනිත් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. තනි අකුරක් තමයි විශාල ප්‍රශ්නේ. ඒ ඔය අකුර භාෂාවෙන් ඉවත් කළා නම් හරි. මේසොට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. අනිත් අකුරු තියෙන තා අකුරු තියෙන නිසි භාගෙත ඒ ටික තිබුණා කියලා අයින් කරන්න තියෙන එක අකුරක්. මේ අකුර තමයි ලෝකෙටම ගැටලුවක් කරන්නේ. මේ අකුර අපි ඉවත් කරමු කියලා ඉවත් කළාගෙන එහෙම මිනිස්සු බොහොම හරිම නිදහස් ලෝකයක් දකිවි. අර සිංහල භාෂාවේ තියෙන ඒ මයන්නත් අයින් කළා නම් හරි. ඉංග්‍රීසි භාෂාවෙන් අපි අය අකුර අයින් කරනවා. මයනොම දෙකක් නෙවෙයිනේ. ඒ නිසා මයන්න අයින් කළාම හරි. එතකොට මොකද වෙන්නේ? ආ? යූ තිබ්බට කමන්නේ නැහැ. අයි නෙනේ. අයි තිබුණොත් යූ හැදෙන්නේ. යූ කෙනෙක් වෙන්නෙත් එයා අයි කෙනෙක් වෙලා ඉපයි. යූ කෙනෙකුටත් තියෙන්නේ මොකද්ද? මම කියන එකනේ එයාටත් තියෙන්නේ. එතකොට යූ නෑ අයි නැති වුණා. එහෙම උතෙන් භාෂා ඔක්කොම අකුරෙන් කරන්නේ නෝ. ඒ නිසා අපි මේ එක අකුරක් අයින් කරලා වැඩේ කරගන්න බලන්නේ. හොඳට බලන්නේ. ඈ ඔබ මගේ අපි ඈ තොමෝ ඔය ඔක්කොම නැති වෙනවනේ මම නැති වුණාම. අයි නැති වුණොත් සී නැති වෙනවා, හී නැති වෙනවා, ඉට් නැති වෙනවා, දැට් නැති වෙනවා, මොකක් හරි නැති වෙනවා. අපි අයි කරන්නේ මොකද්ද? අයි විතරක් තියාගෙන මම කියන එක විතරක් තියාගෙන අනිත් ඔක්කොම නැති කරන්න හදනවා. එහෙම වුණා වෙන්නේ මොකන්ද? සාපේක්ෂිත ධර්මතාවලම එළඹ ගැනීමට වෙහෙස වීම තුල, සාපේක්ෂිත ධර්මතාව තුලම එළඹ ගැනීමට මෙහෙයවීම තුල අනපේක්ෂිත ප්‍රශ්න වලට මුහුණ පාන සිද්ධ වෙලා සංස්කාරක ලෝකයේ ප්‍රශ්න විසඳන්නේ තවත් සංස්කාරක ධර්මයක් අරගෙනමයි. ඒක ස්වභාවයක් තමයි. සංස්කාරක ලෝකයේ ප්‍රශ්න විසඳන්නේ තව සංස්කාරක ධර්මයක් අරගෙනම තමයි විසඳන්නේ. ඇලීමෙන් තොරව, ගැටීමෙන් තොරව ප්‍රශ්න විසඳන ක්‍රමයක් දන්නේ නැති නිසා. ඇලීමෙන් තොරව, ගැටීමෙන් තොරව ප්‍රශ්න විසඳන්න දන්නේ නැති නිසා මේ ඔක්කොම ගැටලු හටගන්නවා. මිනිසුන්ට මේ ප්‍රශ්න මන්දේ ඔහේ ජීවත් වෙන්න ලැබිච්ච සාධකයේ තමයි මේ මිනිසා අතරම තියෙන තරඟකාරීත්වය. දැන් දිනුවෝ පෙන්වන්න හදන කාටද? මිනිසෙකුටම. හෑ ගොඩක් මිනිස්සු ළඟ තියෙනෙත් එහෙම. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගේ දොර වට පිටාව යාන වාහනේ දිනුනු වෙන්නේ අනිත් ඉන්න අයට පෙන්වන්න. සමහරවල්ලා අවශ්‍යම දේවලුත් නෙමෙයි. අවශ්‍ය දේවලුත් තියෙනවා පෙන්වන්න. කකුල කැපෙද්දි කැපෙද්දි සරප්පු දා යන්නේ ඒකටනේ. නැත්නම් ඒක කකුල් දෙකට පහසුවට සරප්පු දෙයක් දා යන්න තිබ්බනේ. ඈ පෙල්ලි පෙල්ලි යන සරප්පු දාන්නේ මොකද? මේ පෙල්ලා යන අඩි තියාගන්න බෑ. මොම් ඒක තමයි හැටි. ඊළඟට රටක් හැදීර දිනු වෙන්නේ තනි සතවල් වලට පෙන්නන්නේ. ඉතින් මේ මොකද්ද මේ හිතේනො? මිනිස්සුෙකුට තියෙන්න ඕන ආසාවල් නෙමේ අවශ්‍යතාවල් කියලා කියන්නේ ඕකයි. අපිටත් එහෙම තිබ්බා. ගඳ ගහන අර සපත්තු වර්ගය හැම තියෙනවා. තැම්බෙනවා දාගෙන ඉන්න බෑ. එවනම් දාගෙන යනවා. දැන් තරුණ කාලේ සපත්තු දාගෙන යනවා. ඔක හරි අසීරු කාර්යයක්. ඇඟිලි එකට පොඩි වෙලා හරි වෙලා ජරබර ගොඩක් එනවා. ඕක දාගෙන ඉන්නකොට තැම්බෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ තමයි හැටි සම්ප්‍රදාය හැටි හදලා තියෙන විදිය, ඔය හැදිලා තියෙන විදිය. අතර සීතල රටවල් වල හැරෙ මේ සීතලට ඔරොත්තු දෙන්න හදාපු සපත්තු හේව මේව ටික මේ මේ රටවල් වල ගෙනල්ලා දීලා හමුදාවයට උන්දාගෙන ඉන්නුගේ කකුල් දැම්මෙනවා. ඊට පස්සේ අඩිය බිම තියලා යන්නේ. ගන්න දෙයක් නැහැ. ගන්නකොට තඹපු විත්තරයක් වගේ කකුල් දෙක. ඒක තමයි ස්වභාව ධර්මයක් අනුව අනුගත වීමක් තුල වෙනස් වෙන්න දන්නේ නැති සමාජයක් විඳින දුක. නේ? දැන් ඔය සමහර ලීලා ඇඳුම් හරේ මෙහෙ පේනවා හමුදා පෙරට් එකේ යනකොට පෙරට් එකද මොකන්ද කි? අර සුද්දාගේ කාලේ අර එහි අර සීතලට දහපු ඒ තොප්පිය නම් මනක් දාගෙන තමයි යන්නේ. ඒකෙදී ඉහාට හරේ මෙහාට හොගනද මෙහෙර හදන්න මෙහෙර ගැලපෙන විදියට මෙහෙට හදන්න සපත්තු දෙක සරපු දෙක මෙහෙට හරියන විදියට මෙහෙට අඳින්න ඕන මෙහෙට ජැකට් එක මෙහෙට හරියන විදියට හදන්න ඕන. ඒ එහෙම අනුගත වීමක් වෙන්නේ නැහැ ගතානුගතිකුණා. ඉතින් මිනිස්සයවත් එහෙමයි ලෝකේ අර තරගයට අහුවිලා අඳින විදියට අඳින්න කල විදියට කන්න මොන විදියට මොන මොකක් මොකද්ද වෙලා මිනිස්සු යනවා. නමුත් බුද්ධ කාලේ නම් එහෙම නැහැ. ඒව වෙනස් කරගෙන ක්‍රමානුකූලව ආව. නමුත් මේ ගතානුගතික භාවයට ආවට පස්සේ කිසි කෙනෙක් කිසි දෙයක් හොල්ලන්නේ. ඒ කාලේ ඉන්දියාව සමාදන් වෙන්නේ කොයි කාලේද? මෙහෙට පෑවුවත් ඒ කාලේට අපව සමාදන් වෙනවා. මෙහෙට වහින්න පටන් ගන්නේ වත් ඉවර වෙනකොට. මොකයි කතා? මේන් අදහස් කරලා දුන්නේ, මේන් පැහැදිලි කරලා දුන්නේ මොකද්ද? මිනිස්සෙක් දෙන විමසුම් බුද්ධයක් නැතුව කරන වැඩ. විමසුම් බුද්ධියක් නැතුව මෙහෙවන මනස පිළිබඳව ඔය කියුණා. ඒ තමයි තියෙන්නේ. ඒ නිර්වාණ මතයෙන් නිර්වාණ දර්ශනයට පැමිණෙන්න. නිර්වාණ මතයක් නැතිෙන්නේ. ස්වර්ගය පිළිබඳව මතයක් නැතිෙන්නේ. බුද්ධත්වයේ පිළිබඳව තියෙන මතයක්. බුදුහාමුදුරුව ගැන මතයක් තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුව ගැන ඕන ඕන විදිය මතයක් ඉතින් ඇති කරන්න පුළුවන්. කෙනෙකුට ඉතාම වැරදි කෙනෙක් කියලා මතයක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතාම හොඳ කෙනෙක් කියලා මතයක් හදන්න පුළුවන්. දැන් තමන්ගේ අතේ ඉන්න පොඩි දරුවකට කෙනෙක් වෙදී හඳුන්ලා දෙන්න පුළුවන් දෙයක් වැරදි කියලා හරි හරි කියලා හරි. ඒ ළමයා ගැන ඊළඟට මතයක් හටගන්නේ. ඈ ගෙදරට එන මිනිස්සුන්ට හරි පෙන්නලා පුතා ඔයාව රිද්දයි ඔයාව ගිලීම යා කියලා කිව්වොත් එහෙම කීප සැරයක් එහෙම මේ මිනිස්සු දකින්න කොට අඬනවා. දැන් ආගමකින් කිව්වොත් එහෙම මේක පින් කියලා මිනිස්සු ඒක හරි කියලා බාර ගන්නවා. ආගමකින් කිව්වොත් මේක පව් කියලා ඒක පව් කියලා බාර ගන්නවා. විචාරශීලී බුද්ධයක් නැති බූරුවෝ කියලා කියන්න පුළුවන්. තරහින් නේ කිව්වෝ ආදරෙන් කිව්වේ. විචාරශීලී බුද්ධයක් නැති බූරුවා. ඒක කොන්ද පටවන දේ අරයි යන්නේ. ඒක බූරුවෝ කියන්නේ ඒකයි. හකුරු පැටවුවා ගිනිච්ච අඟුරු පැටවුවා ගිනිච්ච. විචාරශීලී බුද්ධයක් නැති මිනිහෙක් කියලා කියන්නේ මොකද්ද? බූරුවෙක්. අදනිය මේ සාමාන්‍ය වචන ග්‍රහණය කරපු කෙනාට නම් ඕක සැර වෙන්නේ නැති මට නම් එහෙම ඔයගේ සැරප් වෙන්නේ මම ඒක උදාහරණයට ගන්නේ. දැන් සිංහයා කිව්වත් එකයි සමහරවිට සිංහයා කිව්වම ආඩම්බරේම බූරුවා කිව්වහම තමයි ඉතින් සිංහයා කියන්නේ බූරුවට වඩා බොහොම නරක සතෙක් නේ. බූරුව කාට හරි සර්විස් එකක් කරනවා කිසිම කෙනෙකුට හානියක් නැහැ. අර සිංහයා කියන ඔක්කොගේ මස් කනවා දෙන්නේ මරාගෙන. දැන් මිනිස්සුෙකුටත් ලඟ වෙන්න පුළුවන් සතෙ නෙමෙයිනේ. බූරුවගේ ළඟට යන්න පුළුවන්. ඔව් කරේදී යන්නත් පුළුවන් පිටේ නැගලා යන්නත් පුළුවන් ඉති ප්‍රශ්නයක් නැහැ. අර සතා ගලකට මොන විදිහ කිව්වද බෑ. ඉතින් බලන්න ඒකෙත් මිනිස්සුන්ගේ හැටි මිනිස්සු ශ්‍රේෂ්ඨත්වයේ දීලා තියෙන්නේ අනුන්ගේ මස් කන එකට. මං කියන්නේ ಜಾති හොඩියට ගේන්නුණු බූරුවා. එහෙමද? දෙයේ මහා ප්‍රයෝජනයක් තියෙන සතෙක් නේ. දැන් ඕකට මාත් එක තරහ වෙයි ඈ. මලන්න බූරුවෙක් දහන්න ඕනේ කිව්වා කියලා. දැන් මං කියන්නේ සිංහයට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක බූරුවා. ඒක තමයි ලෝකේ හැටේ. දැන් අපි වුණත් තාම බොහොම මෙහෙම දේශනාවල් එහෙම මේ කරන ඔය කිසි අගයක් නැහැ. නමුත් මීට වඩා බොහොම ලදරු පාසල් දේවල් ලොකුට ටයි කෝඩ් දාලා ලොකු හිල්ටන් හෝටලේ එහෙම නැත්නම් BMICH නිලුම් පොකුණේ පොඩි සද්දයක් දාලා කළාම සංගීතේ පොඩ්ඩක් දාලා මේ මාර මොනවද කියන්නේ ඒක සෑහෙන තත්ත්වයක්. ඒ ලෝකේ හැටේ අඥාන ජනයා අතර නොවැදගත් දේ තමයි වැදගත් දේ බවට පත් වෙන්නේ. ඔවුන් ගමන් කරන්නේ රැල්ලට. ඔවුන් කෑම කන්නේ නිවේදනයේට. ඔවුන් නිදාගන්නේ නිවේදනයේට. ඒක තමයි හැටේ. මේ රටේ මිනිස්සු ගොනාට අන්දන කීපයක් තියෙනවා. එකක් තමයි ඔය ටීවී එක. මිනිස්සු ඕඩියෝ කරන එක. ඊළඟ මේ රටේ ගොනාට අන්දන පිළිස තමයි දේශපාලකයෝ. ඒගොල්ලෝ තව කට්ටියයි. අපි දන්නවනේ අපි ළඟින් ආශ්‍රය කරන නිසා අපි දන්නවා අන්දන්නේ කොහොමද කියලා. මොකද අන්දන ක්‍රම අපේ නුත් අහනවා. හැමදෙරේ මේමය මේ කාලේ අපි ඡන්ද යන කොහොමද මිනිස්සු අන්දන්නේ? කොහොමද ඇන්දෙන විදියට පෝස්ටරයක් ගහගන්නේ? කියලානේ දැන් නීතියෙන් දානම් වෙනවනේ පෝස්ටර් ගහන්න. දැන් හොයනවා කට්ටිය මේ නීතියට අහුවෙන්නේ නැති ඉන්න පෝස්ටර් ගහන්න. දැන් නීතියේ පෝස්ටර් ගලවන්නේ මේක මේක දේශපාලන පෝස්ටරයක් අහවල් ගෙනගි පෝස්ටරයක් අහුවෙන්නේ නැති ඉන්න පෝස්ටර් ගහන්න ක්‍රමයේ හොයනවා. නැකනේ ඊළඟ තමයි ආගම රිලිජන් එක තමයි ඊළඟට මේ වැඩේ කරන්නේ. ඔය ටික අහු වුණාට පස්සේ මිනිහට ආයි රේසියෙන් ගොඩ එන්න බෑ. ඒක අර කොහොල්ල ගුලි ඇලුනා වගේ තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔළුව විකාර කරගෙන දේශපාලනේ එක එක්කෙනාට බැන බැන ඉන්නවා. මේ දේශපාලනට බයින කෙනෙක් නෙමෙයි. ඇත්ත කතා කරන කෙනෙක් දේශපාලනට බනින්නේ නැහැ මං. එහෙනම් ඉතින් මං ආගම් වලට බුද්ධාගමේ වේවා වෙනාගමක වේවා කොතනේ හෝ වේවා අපිට එතන කරන්න තියෙන විග්‍රහයක් තියෙනවා මතයක් තියෙනවා ඒක විග්‍රහ කරනවා ඒකත් පුජ්‍යලයකට බයින්නෝ නෙමෙයි ඒක සිද්ධාන්තයක් නෙවැරදි කරගන්නවා විතරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ඔළුව දේශපාලනයෙන් අවුල් වෙලා මැරෙන්න හදනවා. ආගමෙන් අවුල් වෙලා මැරෙන්න හදනවා. TV එකට අවුල් වෙලා ඊට ඒකත් පස්සේ ඒකත් මැරෙන්න හදනවා තමයි. මැරෙනවා තමයි ඒක කොහොම. දැන් බෞගේ කාලෙක මේ ඇඟේ හැමේ කොර කබර ගිහිල්ලා බොහොම පැහැපත් වෙන ටැබ්ලට් එකක් ගෙනල්ලා නිවේදනයක් කළා. ඉතින් මං මේ තනත් අඳුරනවා. මං කෝල් එකක් දීලා ඇහුවා මේ මහත්තයා මං දැක්කා අර නිවේදනයේ ඉන්නවා අර ටැබ්ලට් එක මම බීලාද ඔය හැම හදාගෙන තියෙන කියලා. නෑ හැමදෙරනේ පෙත්ත දැක්කෙත් ඒ වෙලාවේ කිව්වා. මේ මිනිස්සයා කියනවා නෙමෙයි දෙන්නේ කොහොමද කියන්නේ. ඇත්ත වශයෙන්ම මම මේක ගන්නවා බොහොම කාලයක් තිස්සේ ගන්නකොට මගේ හැම පැහැපත් වුණා එන්න. හරිද? හැම පැහැපත් වුණා මගේ තිබුණ අර කබර ගති කොර ගති ඔක්කොම නැතුව ගියා. මම එහෝ දැන් ඔබතුමා බිව්වත් නෑ හැමද මේ ටැබ්ලට් එක ආවෙත් ගිය මාසේ. හරිද? ටැබ්ලට් එක දැක්කෙත් මං එතෙන්දී. නමුත් කොහමද TV එකේ ඇන්දිල්ල? ඈ? එතකොට ඔය බීම වර්ගත් එහෙමයි. ඉතින් බලන්න කොයි තරම් අපරාධයක්ද කියලා. මාර්යාගේ රැවටීම් හා සමානයි. දැන් මාර්යා එවන්නේ කොහමද? ලස්සන කාන්තාව තුන් දෙනෙක් බලවද? තණ්හා, රති, රග. මාර්යා කරන්නේ දැන් ඉතින් මාර පුත්‍රයෝ ටික නෙන්නේ මාර පුත්‍රයෝ ටික කරන්නේ කොහොමද? ආ ඊට පස්සේ අපි උගන්වන සමාජය තුළ මොනවද? වෙළඳ මේ ව්‍යාපාරික අධ්‍යයනය කරන මොනෝද මේ භාණ්ඩ අලවිකරණය ඒවට එක එක නම් තියෙනවා මට මතක් වෙන්නේ මොනවද කියන්නේ තනිකර අවිද්‍යාත්මක වැඩපිළිවෙල කතා කරන අතපය තියෙන ඒ ඔක්කොම ටිකෙන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර හරි නොවටිනා දෙයක් වැඩි ප්‍රමාණයකට මේව කරගන්න. එතකොට මුළු මහත් ලෝකයම රැවටීම් ගොඩකටපත් වෙලා රැවටීම් වලින් රැවටීම් වලටපත් වෙලා ලොකුම බොරුකාරය රජ වෙන ලෝකයක තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔන්න ලෝකේ තියෙන භයානක තත්ත්වය කියන්නේ. රටේ වුණත් එහෙම තමයි. ලොකුම බොරුකාරයට තමයි රජ වෙන්න පුළුවන්. ලොකුම බොරුකාරයට තමයි ප්‍රබලම මිනිස්සයා වෙන්න පුළුවන්. මේ හැත්තරම සාධාරණ ගණන් අරගෙන දැහැමිවෙයි ඉඳ එහෙම බෑ මේ මිනිස්සු පයින් යන්නේ. එහෙම කරන්න හරි අමාරුයි. එහෙම කරන්න හරි අමාරුයි. ඕනෝට වැඩි නෑ. ඒකෙන් අදහස් කරන්න මෙහෙම වැඩ නොකරන මිනිස්සු ඒ පිරිසකුත් ඉන්න වෙනම තත්යක. වැඩක් කරන මිනිස්සුත් ඉන්න බොහොම තත්යක. දැන් එහෙම තියෙනවා. බොරුවෙන්ම නෙමෙයි හරි දෙයිනුත් වැඩියෙන් සේවාවල් කරලා වැඩියෙන් කටයුතු කරලා වැඩියෙන් මෙහෙවරවල් කරලා ජීවිතේ ගොඩනගා ගන්න පිරිසක් ඉන්නවා ලෝකේ. දාම යහපත නැත්තයි දෙන්නේ. JVP වගේ වෙනවනේ නේ. ධනවාදී පාර්ශවයට පාර ගැවුවා කියලා එහෙම එකක් නෑ. නමුත් ඇත්ත වශයෙන්ම දියුණුව කියන එක තියෙන්නේ ඥානයේ මනසේ විය යුතුමයි. ඒක කිසිසේත්ම බාහිර මිනුම් දණ්ඩක් වෙන්නට බෑ. ඒක බාහිරේ ජීවිතේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා පරිහරණය බාහන්න විතරයි. තමා ගැන තමන්ට මොනවද දැනෙන්නේ? ඇයි ඔබට බල්ලා කියලා බැන්නාම තරහ යන්නේ? බැල්ලි කියලා හරි බැන්නාම තරහ යන්නේ මොකද? ඒ ඔබ බල්ලා සහ බැල්ලි අඳුරන නිසා. බල්ලා එහා බැල්ලි අඳුරන්නේ නැති කෙනෙකුට බැනලා බලන්න බල්ලා කියලා ඒ වෙනසට තරහා යන්නේ. දැන් වෙනත් භාෂාවක වෙනත් රටක ඉන්න කෙනෙකුට බල්ලා කියලා බැනලා බලන්න තරහා යන්නේ. ඇයි එයා අඳුරන්නේ නැන්නේ බල්ලා? හොයිස් බල්ලා කියලා හයි. හොයිස් බැල්ලි? I can't understand. මර දෙයෙන් ගන්න බෑ බෑ කවුද ඈ හරිෂෝ මේ අපි හිතනවා අපිට මේ සමාජ සම්මතයක් ඇතුළේ ඒ තථා කියලා බනින්න හොඳ නැහැ කියලා. ඒ තමන් කිසිවෙක්ම නොවේ නම් ප්‍රශ්යන්නේ නැහැ. මේ හැම කෙනෙක්ම වෙන්න උත්සාහ කරන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් විශිෂ්ට කෙනෙක් වෙන්න හදන්නේ. විශිෂ්ටයි කියලා සම්මත වෙච්ච කෙනෙක් කරගන්න තමයි බලන්නේ. සමහරලාට ඉන්දියාවේ හරකට ඊටාම පූජනීයත්වයක් දෙනකොට ඒ රටේ කෙනෙකුට මිනිස්සුන්ට හරකයි කියලා බැන්නාම ගෞරවයක් කියන. අපේ රටේ විචර ගෞරවයක් පූජනීයත්වයක් හරකට දෙන්නේ නැති නිසා හරකයි කියලා බැන්නාම තරහ යනවා. ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ හරක කියලා කවුරු හරි බැන්නොත් කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ සතෙක්ද මං එච්චර වටින්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ ඒ සඳහා හරි ප්‍රයෝජනවත් සතේ කොයි තරම් ශ්‍රේෂ්ඨ සතෙක්ද ඒ සතාගේ කිරි බොනෝ අපේ කිරි බොවාගෙන බොන්නේ නේ. ඒ සතාගේ ගොම ගන්නෝ අපේ ගොම ගන්න බෑ. ඒ සතාගේ මේ හමෙන් තමයි දලදා මාලිගාවේ බුද්ධ පූජාවටත් බිර ගහන්නේ. ඒ සතාගේ මස්තික කාලා තමයි ඔය මන්ද පෝෂණ හරේ මේ තියෙන අය පොඩ්ඩක් ලෙඩ රෝග වලින් ගොඩ එන්නේ. ඒ සතාගේ කරපිටින් තමයි බොහෝ මිනිස්සුන්ගේ බත සරි වෙන්නේ. අනේ මොනතරම් ශ්‍රේෂ්ඨ සතෙක්ද ඒ සතා. ඒ සතාට අපහාස කරන්න එපා කියන්නේ. ඊට පස්සේ ඒ සතා හරි ශ්‍රේෂ්ඨයි. මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. කියාවෙන් ප්‍රායෝගික උපකාරකත්වයෙන් බොහෝම ශ්‍රේෂ්ඨ සතෙක්. ඇයි අපිට උපකාරක වෙන දේවල් වලටම අපි හරක කියන්නේ, බූරුව කියලා කියන්නේ, පහත් තත්ත්වයට සලකන්නේ ඇයි? අපිට උපකාරයක් නැතිව ඒව ඇයි අපි ශ්‍රේෂ්ඨත්වයේ හිලා ගණන් ගන්නෙ? හරි බුදුම ප්‍රශ්නයක් මේ ලෝකෙට. දැන් ගමේ පන්සලේ හාමුදුරුව මලගෙදර ඉන්නෝ, පිරිත් ගෙදර ඉන්නෝ, දුකේද ඉන්නෝ, සැපේද ඉන්නෝ, ඒ අස්සට ආවොත් එහෙම ඔය කවදාවත් දැක්ක නැති නිකම්ම නළුවෙක් හරි දේශපාලකෙක් හරි කවුරු හරි අර හාමුදුරන්ට වඩා ලොකු වෙන්නේ. ඇයි? ඒක තමයි හැටි. ලෝක සම්මතේ හැටි. මහා පුදුමයි මේ සුංගි ජන විඥාණය. ලෝක සම්මතයේ මේ මිනිස්සු ගරු කරන දේවල් තව කෙනෙක් ළඟ තිබ්බහම ඒ ඊට අනුගතව ගරු කරනවා. දැන් මේ ඥානෙ අගේ වෙන අය තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඥානෙ අගේ කරන, ධර්මයේ අගේ කරන පිරිස. ධර්මයේ අගේ කරන කෙනෙකුට කෙනෙක් වටින්නේ මොනවද? ධර්මය. ධනෙ අගේ කරන කෙනෙකුට වටින්නේ ධනය. ඥානයේ ගුණය අගය කරන කෙනෙකුට දැනෙන්නේ ගුණය. දැන් මනස නිදහස් සැහැල්ලුයි. බොහෝ දිනාගේ මනස ආවට වැඩි දැන් නිකන් ගුවන් යානයක් මහ හඬ දාගෙන අහසට නැගුණත් නැගගට පස්සේ උඩට ගියාට පස්සේ බොහොම සැහැල්ලුවෙන් යනවනේ. අර ජරිබිරි ගැස්සිලි මොකුත් නැහැ, ඔහේ යනවා. දැන් ඒ වගේ තත්ත්වයක් තියෙනවද? ඔව්. අර පොළවේ දෙමිච් එක උන් අහසට ගියා දැන්. යන්ද සැහැල්ලුවෙන් පා වෙනවා. ඇයි? වචන ටිකක් අතහැරගත්තා. සංඥා ටිකක් අතහැරගත්තා. අතීත අනාගත වර්තමාන ටිකක් අතහැරගත්තා. පුජ්‍යලත්වයේ ටිකක් අතහැරුණා. ඒකයි. I know something නෙමෙයි I don't know anything කියලා ඉන්න. මම දන්නවට වැඩිය හොඳයි එක දෙයක්. මං මොකක්වත් දන්නේ නැතුව ඉන්නව නම් හොඳයි. I don't know anything. නමුත් මේසු කැමති කොහොමද ඉන්න? I know something. I know everything. මම හැම දෙයක්ම දන්නවා. මම යමක් දන්නවා. ඇයි ඉන්න බැරි මෙහෙම? I don't know anything. මම මොකක්වත්ම දන්නේ නැහැ. මොනෝ ප්‍රශ්නයක්වත් නැහැනේ. මම ඇත්තේ කියලා දේවල් ටිකක් දන්නවා. මම බොරුයි කියලා දේවල් ටිකක් දන්නවා. මම හරව දන්නවා, මේව දන්නවා. මනින්න, කිරන්න, කරවන්න කර්මකාරකය. නැත්නම් කොච්චර හොඳයිද? මමත්වයේ වේදනාවට පත් වෙන්න මමත්වයේ මොකද කරන්නේ? තව වේගවත් වෙනවා. මමත්වයේ රිදෙන්න තව වේගවත් වෙනවා. බල්ලගේ ඇඟට පෙට්‍රෝල් ගැහුවාම යා නලියන්න දුවනවා. පෙට්‍රෝල් ලැබුණාම නලියන්න දුවනවා. අතගොම් ගාන කර දුනයි නලියන වේගෙද දුවනෝ. මෙසුත් එහෙමයි. විහෙස දැනෙනෝ විහෙස දැනෙනෙහි තව දුවනෝ. පිපාසයට ඔක බුදුහාමුදුරන් කාලේ උපමා කළා. පිපාසයට ජලය වගේ යමක් පේනෝ, ඒක පස්සේ දුවනකොට ජලය හම්බ වෙන්නේ නැහැ, තව පිපාසය වැඩි වෙනවා, තව දුවනවා. එහෙම දුවල අවසානේ පිපාසයෙන්ම පපෝ පැල්ල මෙරිල වැටෙනවා. මිනිස්සුන්ට ඒක නෙමෙයිද වෙන්නේ? මිනිස්සුන්ට සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. ඒකයි තියෙන පස්සේ මේ මරණය පිළිබඳව, සසර පිළිබඳව මිනිසුන්ට තේරෙන්නේ නැහැ. දැන් බලන්න ස්පිරිතාලෙ ගිහිල්ලත් බලන්න. ජීවිත සංවේදීව හිතන්න පුරුදු වෙනවද? ඒ මිනිස්සු ලෙඩැඳේ ඉඳගෙන හරි මැරෙනවයි කියන වෙලාවේ හරි මේ හිතන්නේ ඒත් වෙලায় අහන්නේ. මේ සල්ලි කර්ම දාවොඩ කියන්නේ මේ ලකුණු කීයක් ගහලා තියනවද? ක්‍රිකට් කීයද? කීපාදේ. එත් ජීවිත සංවේදීව හිතන්න පුළුවන්. එහෙම සංවේදීයි තමයි ජීවිතේ වෙනසක් දකින්නේ. අපිට බැරි වුණේ මේ සමාජයේ හොඳ හෝ නරක හෝ මොනවා හරි කරගෙන ඉස්සරහට යන්න එහෙම සිත් පහළ වෙන්නේ නැත්තේ ප්‍රඥාව තියෙන නිසා. ප්‍රඥාවෙන් වැළකිනවා. අද වුණත් එහෙමයි. එහෙම ඥානනයක්, එහෙම ගුණයක් නැත්තම් ඔයකනේ පව් හරි පින් හරි මොකක්වත් ජර්මරියක් ඔළුවේ නැති අය ඔය ව්‍යාපාරික ශේෂ්ත්‍රේ බොහොම ඉහළට ඉන්නේ. තමයි බෞද්ධයන්ට තමයි මේ අමාරුව, මේ දියුණුව වෙන්න හැම අපහසුව තියෙන්නේ. යා මනිනවා. මේක 7-10ක් හරි ලාභයෙන් විකුණනකොට යාට හිතෙනවා මම අසාධාරණයක් කරනවා, මම පවක් කරනවා කියලා. ඊට පස්සේ අපිට වුණත් ඒ தත්ත්වේ තියෙනවා. ඒකයි වැඩි. ඒක මෙහෙම තියෙනවා. එහෙම සාධාරණ ඒ වගේ දේවල් වලට සාධාරණ ප්‍රතිපදාවල් හදා ගන්නවා. දැන් ව්‍යාපාරික තියෙනවා සාධාරණ අය කිරීම ක්‍රමය. හරි. 120ක් ලාභ තබා ගැනීම. ඉතින් ඒක සාධාරණ ව්‍යාපාරික ක්‍රමය කියලා ඔළුවේ තියාගන්නවා. මම 120ක් ගන්නවා. එච්චරයි. ඒක වැඩ ගන්නකම්. එතකොට ඒක සාධාරණ නෙමෙයි. සම්වේදී එහෙම නැත්නම් මේ වැඩේට මම මෙච්චර අය කරනවා කියලා කරනවා එච්චරයි. එතකොට ඒකේ කිසිම අපහසුතාවයක් හෝ වරදක් හෝ සිද්ධාන්තයක් මොකක්වත් ගැටලු උපදින්නේ මම සම්බන්ධයෙන් නෙමෙයි මට ඇතිවන මට ග්‍රහණය වෙන දේවල් සම්බන්ධේනොයි. ඒ කාටවත් ලේසි මේ මම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. මටනේ මට ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා මම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මට තියෙන ප්‍රශ්න නෙමෙයි ඔබ විසඳගත යුත්තේ මම කියන ප්‍රශ්නය. දැන් මෙතෙක් කාලයක් ලිහුවේ මොකද්ද? මට තියෙන ප්‍රශ්න. මට තියෙන ප්‍රශ්නේ මම කියන ප්‍රශ්නේ ලියන්න. ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නේ අහන්න මම කියන ප්‍රශ්නේ ගැන අහන්න. මට තියෙන ප්‍රශ්න ගැන අහන්න කියොත් එහෙම ඉවරයක් නැහැනේ. මට කොච්චර ප්‍රශ්නද? එතකොට ප්‍රශ්න විසඳලා මමව හදලා තිබ්බත් ආයි ඉතින් අර හොදලා දාන මේ බල්ලා වගේ තමයි. ඔය හොදලා දාන ගියපු ඇතෑරිය ගමන් ආයි දුවල ගිහිලා වැලි ගොඩේ පෙරලෙනවා. ඒ හොඳට නාවල බල්ලේ කතා වෙන බල ඌ ගිහිලා ආයි දුවලි ගොඩේ පෙරලිලා එනවා. මේ හරකේ ළඟින් හරි මාස තැන් තමයි මඩ වගුරු. මේ මඩ තනි කර තමයි. උඩ ඇඟට හරි සනීපයි අර මඩ ඇඟේ දියලයත් එක්ක තවරුනහම. ඇඟ උෂ්ණ සතෙක්නේ. දවුන මමංකාරයත් ඇත්ත වශයෙන්ම වෙලෙන්න කැමති, ඇලෙන්න ගැටෙන්න කැමති, හැම තිස්සෙම විඳින්න කැමති. විඳින්න කැමති. නරක දේවලුත් කරන්න කැමති, හොඳ දේවලුත් කරන්න කැමති, මධ්‍යස්ථ දේවලුත් කරන්න කැමති. වේදනාවක් ඇති වෙන දෙයක්. දැන් බලන්න පත්තර අරගෙන බලන්න. විඳින්න පුළුවන් දෙයක් නිවුස් එකක් මොකද්ද කියලා හොයලා තමයි දාන්නේ. විශේෂයෙන් ලංකාවේ වැඩිපුරම විඳින්නේ සාහසික සිද්ධි. දැන් වෙන රටවල් වල නම් රූප රාජිනියෝ හරේ මේ ඒව විඳිනවා ටිකක්. දාගෙන විඳිනවා. මෙහි ඒව විඳින්නේ ඒ ඉතාම නරක වැඩ කියලා ඒව පැත්තකට දාලා මිනි මරුම් මංකොල්ල කෑම් කාසි කිරීම සාහසික ක්‍රියාකාරකම් ඔක්කොම ටික දාන අයියෝ මෙන්න බලන්න මාර වැඩේ මාර වැඩේ කියලා බලනවා. ඉතින් බෝම්බ පුපුරන කාලේදී බෝම්බයක් පිපිරලා ඇත්තද කීයක් මලද? පහයි. අයියෝ පහයිද? එහෙනම් මේගොල්ලන් 35ක්වත් බලාපොරොත්තු වෙනවා නේද තරමයි. 50ක් මල. ඇත්තද 50ක් මලානේ ඒකනේ. එහෙනම් පහ මදි වෙලා දෙන්නා. මේ මනස හැඩ ගැහෙන විදිය. දැන් ඇත්තටම බලන්නේ නිවුස් එකක් කියලා බලන්න මොකද්ද උත්සාහ කරන්නේ? අර කුතුහලය දනවන එහෙම නැත්නම් එක්තරා වේදනාවක් සංවේගයක් දනවන සිද්ධාන්තයක්. මනසට සමහර අය බය සංවේදී කරගන්නවා. එතකොට බය විඳින්න පටන් ගන්නවා. දැන් සමහර අය හොල්මන් පොත් කියවන්න කැමති අය මොකෝ. ඒ හොල්මන් පොත් කියවන්න එයා තුළ ඒ ත්‍රාස්‍යමය බය සහිත වේදනාව හට ගන්නවා. දැන් ඒ ටිකන ඇතුළත් කරන්නේ සිනමා සිත්තමක තනිකර ඇතුළත් කරන්නේ ඒ කුතුහලය සහ ගැටීම සහ ඇලීම නේ. සතම් කාමීත්වය සහ සිත්තලවන රාගාදී සිතුවිලි ඇති කරන පද්ධතිය සහ කුතුහලය බය බිය ත්‍රාස්‍ය කියන දේ ඇතුළත් කරනවා. ත්‍රාස්‍ය අත්දකින්නත් කැමති. ඒක තමයි මෝටරේස් අනම්මනම් තියෙන්නේ. ඒ අත්දැකීම විඳලම ලබන. ඒක බල්ලා ත්‍රාස්‍ය සතුට වෙන කට්ටියකුත් ඉන්නවා. ඒක මෝටරේස් එක පැදලා සතුට වෙන කට්ටියකුත්. මේ දෙකෙන්ම විඳින්නේ ත්‍රාස්‍ය ජනක අත්දැකීම්. කොයි වෙලාවක හරි උපරිම වින්දනය තමයි අනතුරක් වෙච්ච වෙලාවට. ශාන්න ගිනි ගත්තා ඈ බලුම් බලුම් එතන ගිහිල්ලා බලුම් මොකද්ද උනේ මිනිහා ඉන්නවද ජීවිතුන් අතර ඉන්නවද මාරයි ඈ අත වෙනම ගිනිච්ච කකුල වෙනම ගිනිච්ච කකුල තව එක්කෙනෙක් අරන් ගිය කිව්වොත් හරි එහෙම ඈ මාර රේස් එක ඈ ඇත්ත කතාව නෙමෙයිද මිනිස්සුන්ගේ ඇත්ත කතාව උග ඒකට යන්නේ ඇත්ත වශයෙන්ම මේ රේස් එකක් අපි අනහිතාන ඔය රේස් එකේ ත්‍රාස්‍යජනක භාවය සහ බලාගෙන ඉන්නදී මොකක්ද කොයි වෙලාවද කාර් ටිකක් හැපිලා හැපිලා හැපිලා පෙළිලා බෙල්ලා යන්නේ. අන්න ත්‍රාසදායක අත්දැකීම. නැවත ඒක රිපීට් පෙන්නනකම් මිනිස්සු ඒක පොඩ්ඩක් බලනවා. ඒක රිපීට් පෙන්නන්නෙත් ඒක වැදගත් නිසා. ඊට පස්සේ ක්‍රිකට් වල තියෙන්නේ මොකද්ද? කොයි වෙලාවද කැච් එක, කොයි වෙලාවේද අවුට් එක. එක පැත්තක් බලන් ඉන්න, තව පැත්තක් කොයි පැත්ත, කොයි වෙලාවේද ලකුණක්, කොයි වෙලාවේද හය පාරක්, කොයි වෙලාවේද කියලා කුතුහලය ඇති කර ගන්නවා. ඒ දෙපැත්තම කැමති වෙනවා කට්ටියක්. අර කට්ටිය හයව ගහනවට කැමති, තව කට්ටියක් ඒ කට්ටිය හය ගහනවට අකමැතියි. කට්ටියක් විකට් එක බලන් ඉන්නවා, කට්ටියක් හය පාරක් ගහනවා බලගෙන ඉන්නවා. මොනතරම් දනස්කන්ධයක්, මොනතරම් කාලයක්, මොනතරම් වෙහසක් දක්වලා ඒ මානසික උන්මාදය, මානසික අතරමං වීම මිනිස්සු සිද්ධ කරගන්න මොනතරම් මහන්සි වෙනවද? සරල වින්දනය, සරල ආස්වාදය ලබා දීලා තියෙනවා. ඒ වුණාට අද මේ රටේ හරි කොයිම හරි මේ විශිෂ්ටයි කියලා කියන්නේ මේ වගේ ගැඹුරු සිද්ධාන්තයක් විග්‍රහ කරන අපිද? අපිනේ. අපිට එච්චර ගෙවන්නේත් නැහැ, ගෙවන්නේ අපිට කොහොමවක් ගෙවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ මොකක්වත් නැහැ. ඒක තමයි හැටි. ලෝකේ කලුගල් ගිරිවානිගල් උඩට ඇවිල්ලා මොමරිටි යටට ගිහිල්ලා. කියන්නේ උඩ තියෙන්න ඕනේ නෙමෙයි උඩ තියෙන්නේ. යට තියෙන්න ඕන නෙමෙයි යට තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මේ අපිට උනත් වෙලා තියෙන්නේ ඒක. අපි මේ යටට වෙලා ඉන්නේ මේ සමාජ තලයේ උඩ තියෙන්න ඕන එක නෙමෙයි උඩ තියෙන්නේ. ඒක නෙමෙයි. ඒක තත්වයක් කියලා. දැන් සමාජය අඳුනගත්ත නිසා පොඩ්ඩක් හරි මේ උඩට ඇවිල්ලා ඉන්නෝ. නැත්තම් මීටතර පල්ලෙහාට යටරෝ. පොඩ්ඩක් අඳුනගෙන යන හින්දා පොඩ්ඩක් හරි උඩට වෙලා ඉන්නවා. ඒ නිසා ඔය ඇත්තොත් ඒක අඳුන ගන්න. නැත්තම් හරි අමාරුයි. මේ හොඳටම යහපතටම ඇත්තටම යුක්තියටම තියෙන තැනක් නෙමෙයි සමාජය. ඒ නිසා මේ සමාජයේ එන පසුබිම තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන. එනේන විදියට ගහ උළුවස්ස කියලා ගේමනක් තියෙනේ. ඒ විදියට එන විදියට හදාගෙන සමාජය තුල යන්න ඕන. ඒක හරි. හොඳයි. පොර ගැටළු වශයෙන් තියෙනවා ඉදිරිපත් කරන්න මොනව හරි. තියෙනවා. මට කියන ස්වභාවය තුල ප්‍රශ්න තියෙනවා, මතක තියෙනවා. මට මතකයි ඔයාව. මට මතකයි ඒ සිද්ධිය කාරණේ කියලා කියන මට මතකයි. මට මතකයි. එතකොට මට කියන දෙයේදී සඳහන් වෙනවා මට කියලා කිව්වහම තව කාරණයක් එකතු වෙන්න ඕන. මට නම් කුමක්ද? ත කියලා වචනෙන් එකම තව දෙයක් සම්බන්ධ කරන්න ඕන. නැත්නම් නිකන් මට කියලා මුකුත් නතර කරන්න බෑ. මට අවශ්‍යයි. මට මතකයි. මට ඕනේ. මට එපා. හේ කියලා කියන සිද්ධ වෙනවා. අර I want to කිව්වා වගේ තමයි. මට අවශ්‍ය කරන මට වෙනකොට අර මට අවශ්‍යයි කියන දේ තමයි එතන එන්නේ. මමත්වයේ තියෙන්නේ අර දැනුම මතද කියලා හෙව්වේ. ඔව් දැනුම මතද. මමත්වයේ තියෙන්නේ දැනුම මතද කියලා. දැනුම තියෙන්නේ මමත්වයේ මත. දැනුම මත නෙමෙයි මමත්වයේ තියෙන්නේ, මමත්වයේ මත තමයි දැනුම තියෙන්නේ. මමත්වයේ තමයි ගෝණිය, මමත්වයේ තමයි මේසේ, මමත්වයේ තමයි තමන්ගේ ගෙදර තියෙන කැබිනට් එක නේද? කැබිනට් එකේ එන තියෙනවා දැන් පාර්ලිමේන්තුවේත් කැබිනට් එකක් තියෙනනේ නේද? ඒක අපේ ගෙදර කැබිනට් එකේ තියෙන හොඳ බඩු ටික පාර්ලිමේන්තුවේ කැබිනට් එකෙත් හොඳ බඩු ටිකක් තියෙනවා. ඒ තමයි බඩු. දැන් තම්බත් කළා තියෙනවා. දැන් මොකද දැන් දේශපාලනේ ගන්න ඕන දැන් හරි හරි විරෝධයිනේ කොනම කෙනෙකුට. නැත්නම් හොඳ මිනිස්සු වෙන්නේ එනාර ඉතින් ටිකක් අර දැනෙන තැනකට කවුරුත් දන්න තියෙන තැනකට පොඩි පාරක් ගැහුවාම හරි විනෝදයි. එහෙම එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අර දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම කිව්වා. ඒගොල්ලෝ තරහ වෙන්නේ නැහැ ඔය හොඩ. මේක තමයි මමත්වය. මමත්වය තුල තමයි අර බහලන්නේ අර දේවල්. ඒ දේවල් තියෙන නිසා මමත්වයේ තියෙනව නෙමෙයි, මමත්වයේ තියෙන නිසා ඒ දේවල් තියෙනවා. දැන් ගෝණියෙන් බොහෝ භාණ්ඩ එළියට අයින් කරයි කියලා වැඩක් නැහැ. අපේ ගෙදර තියෙන මේ කැබිනට්ටුවේ තියෙන බොහෝ භාණ්ඩ, කබඩ් එකේ තියෙන බොහෝ භාණ්ඩ එළියට අයින් කරයි කියලා වැඩක් නැහැ. ඒකනේ හිස් බව හරි ඒක තුල තියෙවි. දැන් අපි බෞද්ධ වෙලා තියෙන එකනේ මමත්වයේ තියාගෙන නිත ඔක්කොම ඉවත් කළා. ඒ නිසා මිනිස්සුන්ට රස්සාවකුත් නැහැ, ගේකුත් නැහැ, දොරකුත් නැහැ, සල්ලිත් නැහැ, මොකක්වත් නැහැ. මමත්වයේ තියාගෙන නිත ඔක්කොම අයින් කරා. අනිත් ඔක්කොම තියාගෙන මමත්වයේ අයින් කරා. ඈ අනිත් ඔක්කොම දීද්දි මමත්වයේ අයින් කරා. ඊට පස්සේ බලන්න ලස්සන වෙනසක් නැති වෙන්නේ. දැන් මට කියන දේවල් ටික තියෙනවා. මම වටපිටාව මට කියන දේවල් තියෙනවා. මට අවශ්‍ය කරන දේවල් කියලා දේවල් තියෙනවා. මගේ ළඟ නැත්තේ ඒකට මම විතරයි. මම විතරක් නෑ. ගොඩක් අය කැමති නැහැ මේ පුජ්‍යල වරුණාවල් කරනවට කැමති නැහැ. මම හරි ශ්‍රේෂ්ඨයි කිව්වොත් එහෙම තමයි ගොඩක් අයට ප්‍රශ්නේ. අන්න බලන්න එයා ආත්ම වරුණාව කරනවා. මම මහා කුජීතයි, මහා අඥානයි, මෝඩයි කිව්වොත් එහෙම අන්න බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද. මම මුකුත් දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම බලන්න කිසි ආඩම්බරයක් නැහැ. ඒ ලෝකේ හැටි අර බෝරු සමාජේ හැටි. කම්පැනිටපත් වෙන්න එපා. ඇයි ඔයා මුකුත් දන්නේ නැත්තේ? ඇයි ඔයා දුප්පත්? ඇයි ඔයා අසරණ? ඇයි ඔයාට මුකුත් නැත්තේ කියලා එතෙන්දී කම්පැනි වෙන්න ඕන. හරි විදියට මම හරි ශ්‍රේෂ්ඨයි, මම හරි දන්නවා, මම හරි ඥානවන්තයි, මට මෙච්චර වැඩ කරන්න පුළුවන් කිව්වොත් ශානීයමයි. කොච්චර හොඳද? ඔයා හරි ආදර්ශමත් කෙනෙක්. ආඩම්බරය ඔයාගෙන. එහෙම නේ කියන්න ඕන. ඈ මට මමත්වේ නේ. කොච්චර හොඳද? අපිට තාම මේක තියෙනවා. මං හරි සතුටෙන් ඉන්නේ. අනේ එයාගේ තියෙන උජාරෝ අන් මේ කියවනු කියලා එහෙම හිතන්න කොච්චර හොඳද? එහෙම නේ කියන්න ඕන. තේරුණානේ? තමාගෙන පහත් කළා කතා කරන කියන ශ්‍රේෂ්ඨයි කියන්නේ බෑ. සම්මුති වශයෙන් බැලුවත් තමාගෙන උසස් කළා කතා කරන කියන ශ්‍රේෂ්ඨයි. මම මෙච්චර උදව් කරලා තියෙනවා, මම මෙච්චර මෙහෙම කරලා තියෙනවා, මම මෙහෙම කරලා තියෙනවා. නේද? මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන්. සරල සිද්ධාන්තයක්, සරල කාරණයක්, ගැඹුරු කාරණයක් නෙමෙයි මේක. නමුත් ඒක ගැඹුරු කාරණයක් බවට පත් වෙන්නේ අපේ තියෙන නිවැරදි මෙහෙයවීම නැති නිසායි. නිවැරදි මෙහෙයවීම කියන්නේ නිවැරදි සොයා බලන්න ඕන දිශාවේ ඒක සොයා බලන්න ඕන. ඉතින් වැරදි දිහාවක කොහොමද වැඩන්නේ නේ? වැරදි දිහාවක හොයන මේක වැඩක් වෙන්නේ නැහැ. හරි දිශාවේ හොයන්න ඕන. එතකොට නිවන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔස්සේ හාරලා බලන්න යන්න එපා. එහෙ නිවන නැහැ. මොනවද රූප, වේදනා, සංඥා, සංකාර කියවන් තේරෙනවද? රූප කියන්නේ ඔය පෙනිපෙනි, ගැහෙනි, පිරිමියා, කොස්ඳෙල්, පොල් කියලා ඔය පේන ෆොටෝ එකට තමයි රූපේ කියන්නේ. අයි වෙන එකක් නැහැ. වේදනා කියලා කියන්නේ ඔය පපුවල්ලන් කෑ ගහන්නේ. ඉදියාව මට හරි වේදනාවක්, මගේ හිතට හරි වේදනාවක්, මට හරි ප්‍රශ්නයක් කියලා කියන ඕක තමයි වේදනාව. අයි වෙන මොකක් නැහැ. සංඥාව බල්ලා බැල්ලි අනමර බල්ල කිව්වා අනමර බැල්ලි සංඥාවක් කියනවා රූපයක් ඔස්සේ වාචික ස්වરૂපයක් වාචික සංඥා උපාදාන නාම මාත්‍රිකයක් මේ මොන මේ කටින් පිට වෙන්නේ දොනියක් නේ මේ කිසිම දෙයක් නැහැ මේ වචනවල මේ දැන් අපි මේ භාෂාව දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඔය ප්‍රංශය හරි කොයි හරි කෙනෙක් මේ අපි හිතමු මේ තායිලන්තේ හරි බුරුම හරි කෙනෙක් ඔය අයිනකින් වාඩි වෙලා ඉන්නෝ එයාට මේ කිසිම වචනයක් දන්නේ නැහැ සිංහල ඔයාලට එයාට දෙන්නේ මොන දොනිය විතරයි ඔයාටන්ට නේ දැන් මේක මේ සංවේදී වෙන්නේ කම්පණය වෙන්නේ ඔය ඇත්තෝ දැන් මෙතන හොඳට සයිලෙට හොඳ විදියට කියන හින්දා හොඳයි හොඳ කම්පනයක් තියෙනවා නරක විදියට කියුන නරක කම්පනයක් තියෙනවා ඒක තමයි හැටි එතකොට සමස්ත මේ මොහොතේදීත් ඔය භාවිතා කරන විඥානය ඔය මනස මොකද්ද කම්පන සාපේක්ෂිත බුද්ධියකින් ඔය අහන්නේ මේ මොහොතේ මේ අහන්නේ ඒ සාපේක්ෂිත බුද්ධිය ඒකයි උපාදාන ස්කන්ධයෙන් තමයි දැනුත් බනහන් ඒ නිසා මතක තියාගන්න මේ මොහොතේ ඒ උපාදාන ස්කන්ධේ ඇලීම මේ මොහොතේ තියෙනවා මේ මොහොතෙත් මම මා තුල සිටගෙන මට කියන දෙයක් මම එකතු කරනවා. නමුත් ධර්මයෙන් කියුනේ මා තුල සිට නොගන්න. ඒක තමයි ස්වභාවය මෝඩෙක් වෙන්න බඩිකින්නේ ජීවත් වන්න මෝඩෙක් වෙනවා කියලා කියන්නේ මොකක්ද කවුරුත් වෙන්නම අකමැති කෙනා වෙලානේ අපි මොනවද මොඩෙක් වෙනවා කියලා කියන්නේ මම මොකද දන්නේ බඩකින්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද මම මොනම දෙයක්වත් මේක ඇතුළට දාගෙන බඩ පුරවගෙන නැහැ. ඒක එක දේවල් වලින් ඉන්නේ මිනිස්සු බඩ පුරවගන්නේ. මම කිසිම දෙයකින් බඩ පුරවගෙන නැහැ. මෝඩෙක් වගේ බඩ කින්නේ ජීවත් වෙනවා. බඩ ඇතුළට දැම්මම ජීර්ණේ වෙන්නේ, ජීර්ණේ වෙනකොට මේක එක ප්‍රශ්නයක් ඇති වෙන්නේ. දැන් මොකවත් නැහැ. stay hungry. බඩගින්නේ ඉන්නවා. බඩකින් ඉන්න කැමති නෑ, නිතරම හපන්න කැමති වෙන්නේ. සාමාන්‍ය ලෝකෙ ගත්තාම අර නිකන් චුවින්ගම් එකක් හරි කටේ දාගෙන ඔය හපන්න කැමති. ඕක තමයි මානසික ස්වභාවය. මානසික ස්වභාවයත් මොකද්ද? මොකක් හරි කවුරු හරි කෙනෙක් දාගෙන හප හපා ඉන්න තැනකට පස්සයක් හරි ගැඩලුවක් හරි පුජ්‍යලයක් හරි දාලා ඉන්නේ නිතරම හප හපා ඉන්නවා. බඩකින් ඉන්න කැමති නෑ. බඩිකින්නේ ඉන්න මෝඩෙක් වගේ ඉන්න බූරුවෙක් වගේ ඉන්න බූරුවෙක් වහන සතා වගේ ඉන්න යන්න බා. ඒ කිසිවෙක් නොවෙන්න අකමැති මෙච්චර. මෙතෙන්දි මෝඩෙක් වගේ ඉන්නවා කියන එකෙන් පැහැදිලි කරගන්නේ කක්ක දැනුමක් නැති පුජ්‍යලයක හැටියට ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වගේ ඉන්නවයි කියන විසක් මෝඩෙක් වෙලා ඉන්නේ කියලා කිව්වේ නෑනේ. මරිගිනි වගේ ඉන්න කිව්ව විසක් නොකා ඉන්න කිව්වේ නෑනේ අපි. තේරෙනානේ? වගේ ඉඳීමයි කියලා කියන්නේ කන්නේ ඒක අර පිට අර්ථයෙන් බැලුවම යංගිසි ස්වභාවික ගන්න පුළුවන් මේ උදාහරණයට ගන්න පුළුවන් පොඩි අර්ථයක්. සමේ පොඩි නිදර්ශනයක්. එහෙම නැතුව එහෙම නැති මොඩියෝ කොච්චර හොඳයිද නේ? එහෙම ගන්න නෙමෙයි. ඒ ඔන්නෝ වගේ දේවල් තමයි පටලවාගෙන මහා ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ උදාහරණත් වෙලා තියෙන මේක. මේ වාර නැවත විග්‍රහයන් කරන්නේ එහෙම ප්‍රශ්න निराකරණය වෙන්නේ. ගැඹුරින් ධර්මය අහන්න ගැඹුරින් විමසන්න නිතරම මට තියෙන ප්‍රශ්නේ නෙමෙයි මම කියන ප්‍රශ්නේ විසඳ ගන්න. ඒක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මට කියන්නේ මොකද්ද මම කියන්නේ මොකද්ද? මට කිව්වොත් මා විසින් වෙන අන් කාරණයක් ඔස්සේ ඇලිමින් හැටිමින් විසඳන ප්‍රශ්නයක්. මට. මම කියන්නේ දෙන්නේ නැහැ. one and only මම කැන්ඩිලා මිසි නෙමෙයි. හරිද? මම ඒකීය ධර්මතාවය. ද්විකාරකයක් ද්වාකාරකයක් නැහැ. මට කිව්වොත් දෙන්නේ කිනු. ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ නෙමෙයි මම කියන ප්‍රශ්නේ ඒකීය ප්‍රශ්නේ. නිතරම විමසන්න. ඔබට අවශ්‍ය කරන සෑම දේ ස්වභාවයෙන් ඔබ තුල ජනිත වෙයි. ඒ පරිශ්‍රණය ඔබ කරන්න. තව දුරටත් අහගෙන ඊළඟ ප්‍රශ්නත් එයා ඊළඟ බණත් යනවා ඊළඟ බණත් අහනවා. එහෙම හරියන්නේ නැහැ මේ වැඩේ කරන්න. පෙත්ත බොන්න. අර දොස්තර ළඟට යනවා ඒ දොස්තර හොඳයි බීටි කියන ගෙදර තියෙනවා ඊළඟ දොස්තරට යනවා ඒ දොස්තරත් හොඳයි බීටි එදගෙන හරියනවද? හරියන්නේ නැහැ. මේ දෙන අනුශාසනය අනිවාර්යෙන් ප්‍රායෝගික කරන්න ඕන. දැන් යෝග පොත් ටික ඔක්කොම බලුවම කය සැහැල් වෙනවද? දැන් මාත් යෝග පොත් ඔක්කොම බලලා තියෙනවා. හැබැයි එකක් කරන්නේ නැහැ. ඒ නිසා හරි ප්‍රශ්නේ නැති. ඉතින් යෝග භාවනාව තියෙනවා ඒක කරන්න ඕනේ. ඒක ශරීර සෞඛ්‍යයට තියෙන දෙයක්. කරන්න කය සැහැල් වෙනවා. ඉතින් මේක අධ්‍යාත්මය නිවැරදි කරන ධර්මයක්. ඒ නිවැරදි කරනකොට ඒ අවශ්‍ය කරන දේ නේ ඔබ මම ගවේෂණය කරන විට සිදුවෙන්න ඕන අවශ්‍ය දේ හැමදේ. ඔය මම ගවේෂණය කරපු එක තමයි හිතමු දැනින් නැගිටලා ගහ දිහා බැලුවා. බෝධිය කියන්නේ ඒක. මේ අවබෝධය කියන එක යම් යම් දේවල් දරාගත් එක දිහා තමන් වාඩි වෙලා හිටපු තැන. තාම ඔයන්ට වාඩි වෙලා හිටපු තැන නැගිටින්නේ නැහැ නේ. වාඩි වෙලා හිටපු තැනම ඉඳන් තමයි බලහන්නේ ඔක්කොම කරන්නේ. හිටපු තැනින් නැගිටලා බැලුවා මම කොහෙද ඉන්නේ? මොකද්ද එයා කරන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ආත්ම ගවේෂණය. ඇසිපිය නොවලා කියලා කියන්නේ වෙන දෙයකට අවධානය කරන්නේ නැතුව. ඉතින් මස්සස් දෙකේ මෙහෙම වලාගෙන හිටියාම ඒක ජීව විද්‍යාත්මකව මහ හානියක් සිද්ධ වෙන දෙයක් ඇස් පුපුරනවා. කුලවන ඉඳලා බලන්න. මේ ඇහිපිහාඩු හෙලීම තුළ හැමතිස්සෙම ඇස් දෙක වියලි යනවා. වියලි තත්ත්වයක් ඇති වෙනකොට ඒක තෙතමනේ රඳවන්නේ මේ ඇහිපිය හෙලන මොහොතක් වань. හොඳට ඇස් වල තියා වේදනාවක් ඇති වෙන මොහොතේදී ඇස් දෙක පියාගෙන ඉන්න කියන්නේත් ඒකයි. අර වියලි ගති ඇද වෙලා ගිහලා අඩු වෙලා ගිහලා අස්සට හරියට. ඉතින් ඕක වැරදි විදිහට තේරුම් ගන්න සමහර අය ඉතින් ගස් දිහා ওই විදිහට බලාගෙන ඉන්න පයත් ඉන්නවා. ඇසිපිය හෙලන්න තෝරන. පව් අපේ මේ බෞද්ධයන්ද කවුද මේ මග වැරද්දුවේ? ඒ වැරද්දපු එකෙන් හාමුදුරුවෝ විනාසයි. මිනිස්සුත් විනාසයි, රටත් විනාසයි, ජාතියත් විනාසයි. ඒ විනාශ කරන්නමයි මේ දේ කළේ. බුද්ධිමේ ත්‍රස්තවාදී සාහසික බුද්ධිමේ ත්‍රස්තවාදී ඒක වුණා. මනසට සාපේක්ෂිතව තමම්ම උපමා කරගෙන ජීවත් වෙන මිනිස්සේ යා යුතු ගමම්මක කල යුතු කරන දේ චේතනාවට සාපේක්ෂිතව හොඳින් තෝරගෙන අස්සන්ට ජීවිතේ ජය ගන්න. ඒ නිසා තමන්ගේ ආත්ම ගවේෂණය එහෙම නැත්නම් මම කියන දේවල් අර මට කියන ප්‍රශ්න විසඳන්න යන්න එපා. එහෙම කරන්න කිව්වොත් ඉවරයක් නැහැ. ඔන්න එනවා ආන් හරි ඔන්න වැඩ පොලේ ප්‍රශ්නයක් ආවා හරි විසඳුවා අනිත්‍යය වැඩන්නේ. ඊළඟට ඔන්න හොඳයි ඔන්න කෑම යන ප්‍රශ්නයක් එනවා ඒක හරි විසඳුවා ඉවරයි. එහෙම වුණොත් පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ. නේ? ඊට පස්සේ උන රෑ වෙන උන ලාම්පු පත්තු කරන්න ඕන මේම කරන්න ගේ අතු ගන්න ඕන මේව කරන්න ඕන මේ ප්‍රශ්නෙත් විසඳනවා. ආයෙලි වෙන ඔන්න දෙපාන්දර කෑම යන ඕන තේ හදන්න ඕන මොනවා. ඒ මට තියෙන ප්‍රශ්නේ. ඒවත් එක ගැටෙන්නත් එපා. ඒව ප්‍රශ්නත් මේ ඒව මුකුත් කරන්න එපා. මේ පැත්තට හැරෙන්න එපා. මේ පැත්ත ගවේෂණය කරන්න එපා. මේ පැත්ත තමයි බල බල හිටියේ. සිද්ධාර්ථ කුමාරනේ අර රජ දාලා අත්තරලා ගියා. ඔක්කොම දාලා ගියා. මේ ඔක්කොම ඒ වැඩෙන් හරියන්නේ නැහැ. මේක තේරුම් ගත්තට පස්සේ ආයේ රජමාලිගාවටම ගියා. ඒ රජමාලිගාව ඇතුළටම වෙලා හිටියේ නේ. මොකද උන්වහන්සේට වෙනම ආරාම තිබ්බා. මිනිස්සුන්ට මේක කියලා දෙන්න උවමනාකම තිබ්බා. ඒ නිසා උන්වහන්සේ තැනින් තැනට වැඩියා. මම ඒකී අක්ෂරය මයන්න අයියකුර තමයි ඔබේ පරේෂණය. පරේෂණය. ඔය අයි නැති වුණොත් මයි නැති වෙනවා. මයි නැති වුණොත් නැති something anything anybody කිසිවක් නැහැ. තනි බොඩිත් නැහැ. කිසිම බොඩියක් නැහැ. ඊට පස්සේ බොඩිලස් වෙලා ඉන්න ලස්සනට. nobody. ජීවිතේ ලස්සනයි. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.